හොඳයි පින්නතුනි නමස්කාරය කියන්න පංචශීලය සමාදන් වෙන්නට. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං තේ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတေ ဓမ္မံ சரணံ gacchāmi. ဒုတိယံတေ சங்கံ சரணံ gacchāmi. တတိယံတေ ဘုဒ္ဓံ சரணံ gacchāmi. තතියන්තේ ධම්මං සරණං ගච්ඡාමි. තතියන්තේ සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං. පානාතිපාතා වේරමණේ සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණේ සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණේ සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණේ සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණේ සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදම්. ධම්මස්සවන කාලෝ අයං බදන්තං. ධම්මස්සවන කාලෝ අයං බදන්තං. ධම්මස්සවන කාලෝ අයං බදන්තං. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. එංගලන්තයේහි ලන්ඩන්හි ලන්ඩන් බෞද්ධ විහාරාධිපති ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්වතුනි, මේ විහාරස්ථානයේ ධර්ම දේශනාවක් පැවැත්වීමට ලැබීම අපේ ජීවිතයේ අපි භාග්‍යයක් කොට සලකනවා. මේ විහාරස්ථානය කියලා කියන්නේ ඔබ දන්නවා හොඳින්ම යුරෝපයේහි බිහි වෙච්ච ප්‍රථම බෞද්ධ විහාරස්ථානය. මේ තවසර 93කට විතර කලින් නේද? ඉතින් බොහොම අභිමානවත් විහාරස්ථානයක්. ඉතින් මේ අවස්ථාවේදී ඒ අනගාරික ධර්මපාලතුමා ප්‍රධාන මේ විහාරස්ථානය ගොඩනගන්න කැපවෙච්ච ඒ හැම දෙනාම අපි පුණ්‍යානුමෝදනා පූර්වක කෘතවේදීත්වයෙන් පිළිගන්නවා සාදු කියලා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපේ ජීවිතයට හරියට කණ්ණාඩියක් දෙනවා වගේ. කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවා. ඇස් දෙකේ දාන කණ්ණාඩියකුත් තියෙනවා, මූණ බලන කණ්ණාඩියකුත් තියෙනවා. එදින අතුරින් බුදුදහමේ එක සංකල්පයක් කියනවා ධම්මා දාස කියලා සංකල්පයක්. ආදාස කියන්නේ පාලියෙන් කණ්ණාඩියට. බුදුදහමෙන් දෙන කණ්ණාඩිය කොයි වගේ කණ්ණාඩියක්ද? ග්ලාස් එකක්ද, මිරර් එකක්ද? ඔව්, මිරර් එකක්. අපි නියම විදිහට ධර්මයේ ගත්තොතින් ඒ ධර්මය හරහා ආනිත් කෙනෙක්ගේ අඩුපාඩු නෙවෙයි සිරුම බලන්නට ඕනේ. අපේම ජීවිතයේ පැත්තට අපි හැරෙන්නට ඕනේ. ඒක තමයි ධර්මයෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසය. ඒ ධර්ම තේරුම් ගත්තු පමණට අපේ ජීවිතය තේරුම් ගන්නවා. ජීවිතය තේරුම් ගත්තු පමණට ලෝකය තේරුම් ගන්නවා. ලෝකය තේරුම් ගත්තු පමණට දුක, දුකෙන් නිදහස් වීමත් අපි තේරුම් ගන්නවා. ඉතින් පින්නතුනි මුළු කල්පයක් තුළ ලෝකයේ පහළ වෙන අසිරිමත් නැවුම දේ තමයි සම්බුදු ධර්ම. ඒ උතුම් ධර්ම ඔබටත් මටත් ලැබුණා. ඒක පින්නතුනේ නිකන් ලැබෙච්ච දෙයක් නෙවෙයි. සතරංගා පින් කළා විතරක් නෙවෙයි, ලොකු ප්‍රාර්ථනාවක් කළා අපිට මේ සද්ධර්ම ලැබුණේ. මේ මනුසාත්ම භාවයේ ලැබුණේ අපි මේ සද්ධර්මෙන් ප්‍රයෝජන ගන්නමයි. දිවි ලෝකයෙන් චුත වෙන සම්මා දෘෂ්ටික දෙවිවරුන්ගේ ළඟට එන අනිත් දෙවිවරු එක්තරා ප්‍රකාශයක් කරනවා. මොකක්ද ඒ ප්‍රකාශය? ඔබ සුගතියට යන්න, සුගතියට ගිහිල්ලා ශ්‍රද්ධාවෙහි පිහිටන්න කියලා. දෙවියන් සුගතිය විදිහට සලකන්නේ කොහෙද? ඔව්, දෙවියෝ සුගතිය විදිහට සලකන්නේ බුද්ධෝත්පාද කාලයක මනස ලෝකේ ඉපදීමයි. ඉතින් ඔබට ඇතැමිට ඔබේ ගියාත්මයාලු ඒ වගේ ආරාධනා කරන්න ඇති නේද? ඒක තමයි ඔබ මේ වගේ ධර්මය අහන්නට සුදුසු වටා පිටාවක හොඳ බුද්ධි මට්ටමක ඔබ ඉන්නේ. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ තියෙන අනාථපිණ්ඩික කියන සූත්‍රය. අනාථපිණ්ඩික නමින් සූත්‍ර කිහිපයක් තියෙනවා. එන් එක සූත්‍රයක් විශේෂයෙන් පටිච්චසමුප්පාදය මුල් කරගත් සූත්‍රයක් තමයි අද අපි මාතෘකාව විදිහට තෝරාගත්තේ අභිසමය සංයුත්තේන. මේ සූත්‍රයට අදාළ කරුණ ටික කියන්න කලින් මා විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා බුදුදහමෙහි සමස්තය කියලා කියන්නේ මොකක්ද කියලා. අපි බොහෝ විට බුදුදහමේ නොයෙක් කරුණු නොයෙක් තැන්වලින් විටින් විට අහනවා. ඒ කරුණු ගැන අපට විටින් විට අවබෝධයක් තියෙනවා. ඒක තියෙන වගේම පිළිතුරුනේ බුදුදහමේ අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහරාදා සුරේට දේශනා කළා මහා සාගරය වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යන වගේ මේ තථාගත ශ්‍රී සද්ධර්මයත් ක්‍රමයෙන් ගැඹුරට යන ධර්මයක්. අනුපුබ්බ සික්කා, අනුපුබ්බ කිරියා ආදි වශයෙන් සඳහන් කරනවා. මේක අනුපූර ප්‍රතිපදාවකට ටිකෙන් ටික ගැඹුරට යන ධර්මයක්. අන්නේ ධර්මෙහි මුල පටන් අග දක්වාම මේක සැකෙල්ල ස්කෙල්ටන් එක හොඳට අපි දැනගන්න ඕන. මේක හරියට දැනගත්තොත් ඔබ කාගෙන් බණ ඇහුවත් කමන්නේ. ඊට පස්සේ ඔබ දන්නවා කවුද නියම බණ කියන්නේ, කවුද බණේ කොටසක් කියන්නේ, කවුද අවසානයේ දක්වාම මේ මාර්ගය විස්තර කරන්නේ කවුද කියලා ඔබට ස්කිල් එකක් ඇති වෙනවා. ඔබට කුසලතාවයක් ඇති වෙන එක තේරුම් ගන්න. අන්නේ හැකියාව ඇති කරන්නයි අද මා ධර්ම දේශනාවෙන් විශේෂයෙන් උත්සාහ කරන්නේ. අනිත් කරුණ තමයි ඊටාම සරල කාරණාවෙන් දානි ටිකෙන් ටික ගැඹුරට අපේ ධර්ම කරුණෝ මට පුළුවන් ආකාරයෙන් මා විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඔබ ඒක අහන්නට, තේරුම් ගන්නට දක්ෂ වෙන්න ඕන. ඔබට හැකියාව තියෙනවා. ඔබ මේ ලෝක ගෝලයේ බොහෝ දුරකටක් ගෙවාගෙන ආපු අය, ලෝකයේ අනිත් අය සමග එක ඩිගෙන් කියාගෙන කුසලතාවලින්, දක්ෂතාවලින් වා ඉදිරියට ආපු අය. ඒ හැකියාව අතරින් ඔබට ධර්මයේ තුලත් උපරිම ලෙස ඉදිරියට යන්නට ඔබට හැකියාව තියෙනවා. ඔබේ වයස ගැටලුවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා අවුරුදු 7 දී පැවිදි වෙලා රහත් වෙච්චා හිටියා. අවුරුදු 20දී, අවුරුදු 25දී, අවුරුදු 40දී, 50දී, 80දී, 100දී විතරක් නෙවෙයි. අද උදේ කතා කරන ආදහාඳුරෝ අවුරුදු 120දී මහණුනි. සෝනා මිහිණිය අවුරුදු 120දී මහණ වෙලා බහුපතිකා කියලා අපි කියන්නේ. බහුපතිකා සෝනා මිහිණිය අවුරුදු 120දී මහණ වෙලා මේ සම්බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. එනිසා ඔබ කවුරුවත් ප්‍රමාදයි වයසට ගිහිල්ලා කියලා ඔබ කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඇයි අවුරුදු 120ට වඩා වැඩියක් නැහැ නේ මෙතනදී? ඊට වඩා අඩු වෙන ඔක්කොම ඉන්නේනේ. එනිසා ඔබ කායික දුර්වල වෙන්න පුළුවන්, දෙඩොක් තියෙන පුළුවන්. නමුත් ඔබ මනසින් පොඩ්ඩක් හද ඔබ දුර්වල නැහැ. මේ ධර්ම උපරිම ප්‍රයෝජන ගන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඒ සඳහා අපට ශක්ති ප්‍රමාණයෙන් අපි මේ උදව් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේගේ ධර්ම දේශනාවේ අපි මුලින් සඳහන් කරපු ආකාරයට අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා. දාන කතා, සීල කතා, සංඝ කතා, කාමනං ආදීනවං, ඕකාරං සංකලේශං, නෙක්ඛම්මේ චානිසංසං ආදී වශයෙන් ටිකෙන් ටික දන් දීම පිළිබඳව කතා, සීලය පිළිබඳව කතා, ස්වර්ගය පිළිබඳව කතා, නෙක්ඛම්මේ ආනිසංස, කෙලෙස්වල ආකාරය, මෙන්න මේ වගේ ටිකෙන් ටික ගැඹුරට ගිහිල්ලා ශ්‍රාවකයාගේ හිත මෘදු වුණාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ගැඹුරු ධර්ම කරුණ දේශනා කරන්නේ. උන්වහන්සේගේ දේශනාවල මේ අනුපිළිවෙල තියෙනවා. ඔබ බලන්න මංගල සූත්‍රය දිහා අරන්. මංගල සූත්‍රය පටන් ගන්නේ අසේවනාච බාරාණන් කියන එකෙන්. අවසන් වෙන්නේ කොහෙන්ද? අශෝකං විරජං කේමං ඒ තමංගල මුත්තම. නිවනින් අවසන් වෙන්නේ. කරණිමෙත සූත්‍රයේ තියෙන්නේ සක්කෝ උජුජ සූජුජකෙන් පටන් ගන්න. අවසන් වෙන්නේ කොතනින්ද? නහි ජාතු ගබ්බසේ යං පුනරීතීති. මේ අනුපිළිවෙල පින්තුනේ තියෙනවා. වරක් දීගජානුකෝලිය ව්‍යග්ගපඤ්ඤ කියන කුල පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා අහනවා. බුදුරජාණන් වහන්සේ අපි ගිහි ඇඳුම් දරන අය, මල් මාලා දරන අය, රන් ආභරණ පළඳින අය, ගෘහස්ත ජීවිත ගත කරන අය අපට භාග්‍යතුන් වහන්සේ මෙලොව ජීවිතය සාර්ථක වෙන්නත්, පරලොව ජීවිතය සාර්ථක වන්නත් කරුණ දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියන තැනින් ආරම්භ කළා. සද්ධා සම්පදා, චාග සම්පදා, සීල සම්පදා ඔස්සේ ගිහිල්ලා කොතනින් දවසන් එන්නේ? උදේබ්බේ ගාමිණී පඤ්ඤාවෙන් අවසන් කරන්නේ. කාටද මේ? අර තමන්ම ප්‍රකාශ කරගන්නව තමන් ගැන ගිහි වස්ත්‍ර දරන, ගෘහස්ත ජීවිත, කාමභෝගී ජීවිත ගත කරන, මල් මාලා දරන, රන් ආභරණ පළඳින මේ කෙනාට අවසන් කරන්න කොහෙන්ද? උදයාබ්බේ ගාමිණී ප්‍රඥාවෙන් බුදුදහමේ තියෙන ගැඹුරම ධර්ම කරුණට සම්බන්ධ කරලා පරිසම්පාදයේ මේ කියන අන්තිමටම. පින්නතුනේ නිසා ඔබ හොඳට තේරුම් ගන්න. ඔබට කවදාවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට ආරාධනා කරන්න අයිතියක් නැහැ මට සරල බණ කියන කියලා. සමහර අය දැන් මෙතන බණ කියනකොට කොයි වගේ බණක්ද කියන්නේ කියලා ඇහුවොතින් ඊටාම සරල එදිනදා ජීවිතයේ සාර්ථක වෙන කරුණ ටිකක් කියනත කියලා තමයි කියන්නේ නේ. නමුත් පින්නතුනේ අපට එහෙම කියන අයිතියක් නැහැ. අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් මොන ගැවුනා මොකද කියනවද? ස්වාමීන් වහන්සේ අනුපිළිවෙලින් ඔබ වහන්සේ දන්න ගැඹුරුම ධර්ම කාරණා ටික අපට කියන්න අනුපිළිවෙලින් කියන්න අපි පුළුවන් තරම් අවබෝධ කරගන්නම් කියලා. එහෙම ආරාධනා කරන්න ඕන. ඇයි ඒකට හේතුව? ඒකට හේතුවක් තමයි අපිට මේ අවස්ථාවේදී මේ සද්ධර්මය අපිට හරියට මුණ නොගැසුනොතින්, අපෙන් මිස්සුනොතින්, අපෙන් ගිලිය ගියොතින් ඇතැම් විට ආයි බුද්ධෝත්පාද කල්පාන්තර ගානකට අපට මේ මැසේජ් එක අහන්න වෙන්නේ. අන්න ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි උපරිම ලෙස ප්‍රයෝජන ටික ගන්නට ඕන. අන්න ඒ සඳහා හේතු වන විදියට ටිකෙන් ටික මානු පිළිවෙලෙන් කරුණ දේශනා කරනවා ඔබන් දක්ෂ වෙන්න මේ ටික තේරුම් ගන්නට. මේ සද්ධර්මයේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම ප්‍රතිඵල ගැනීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන කරුණ හතරක් ඕන කරනවා කියලා. දැන් මේ පින්තුන් මෙතෙක් කලක් අහපු කරුණ හැකි තාක් දුරට මේ දේශනාව තුළ අපි සංක්ෂිප්ත කරනවා. ඔබ අහපු කරුණ මේ ඔක්කොම කියන්නේ. නමුත් අනුපිළිවෙලින් අපි ගැඹුරට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කරුණු හතරක් අවශ්‍යයි ධර්ම මාර්ගයේ ආරම්භය පටන් අවසානය දක්වාම. මොනවද ඒ කාරණා? ඕ කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණිය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මෙන්න මේ කරුණු හතර ලැබෙන නම් තමන් ළඟ ආරම්භක වශයෙන් කිසියම් ගුණාංග ටිකක් තියෙනට ඕන. මොනවද ඒ ගුණාංග? එකක් තමයි තමන් යම්සි විදියක පරිත්‍යාගශීලීත්වයක් තියෙනට ඕන. දැන් ඔබ යම්සි විදියක පරිත්‍යාගශීලීත්වයක් ඔබ හැම කෙනෙක්ගේම ළඟම තියෙනවා. ඒ නිසා තමයි අද කාලය කැප කරලා වීදමක් කළ ඔබ මෙතෙන්ට ආවේ. ඒක අවශ්‍යයි. අනිත් කාරණේ තමයි කිසියම් පමණකට අපට සිල්වත් බව අවශ්‍ය වෙනවා. කායික වාචික සංවරය තියෙන කෙනෙක් තමයි ධර්මයට නැඹුරු වෙන්නේ. ඒකත් අවශ්‍යයි. තුන්වෙනි කරුණ කිසියම් පමණකට මෛත්‍රිය කියන එක තියෙනට ඕන. ධර්ම ශ්‍රවණය කරන, දේශනා කරන හාමුදුරු ගැන, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන, ශාසනය ගැන මෛත්‍රී සාගත ආකල්පය තමන්ගෙම තුල තියෙනට ඕන. මෙන්න මේ තුන ආරම්භයේදී ඕන තම ගැඹුරට යටි තවත් කාරණා ටිකක් ඕන වෙනවා. එහෙනම් මේ කාරණා තුන හොඳට මතක තියාගන්න. කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට අපට පළමුවම ලැබෙන අවබෝධය තමයි අපේ සිත මුල් වෙලා කරන කුසල කුසල කර්ම වලට ඊට අනුරූප වූ විපාක ලැබෙනවා කියන කාරණේ. ඒ තාපිරි සිදුව යමක් කළොතින් කයින් වචනෙන් සිතින් තමන්ට ඒකේ දුක් විපාක ලැබෙනවා. හිත පිරිසිදුව යමක් කළොතින් තමන්ට සැප විපාක ලැබෙනවා කියන කාරණේ. මේ පළවෙනි අවබෝධය ලැබීම සමගම අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. මොකක්ද ඒ පරිවර්තනය? ඒ පරිවර්තනය තමයි කම්මසකත සමාධියට ලැබීම සමගම අපේ හැකියතාව දුරට අකුසලයෙන් පාපයෙන් මිදෙනවා. සබ්බ පාපස්සකරණං කියපු විදිහට. අනිත් පැත්තෙන් කුසල සුඛ සම්බදා කියපු විදිහට දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ කුසලයේ ලෞකික කුසලිය අපි සිද්ධ කරනවා. මේක තමයි කර්මයේත් එක ලැබෙන පළවෙනි අවබෝධය. ඇයි අපි අකුසලයෙන් මිදෙන කුසල කරන්නේ? අනිත් පැයට බයද? නීතරීත තියෙන හින්දද? නැහැ පින්නතුනි. අපි ඒ විදිහට හැසිරෙන්නේ අපි දන්නවා හිත අපිරිසිදු යමක් කරවතින් තමන්ටමයි මේ ජීවිත කාලෙම දුක් විඳින වෙන්නේ කියලා. පරලෝ ජීවිතයක් තිබ්බා හෝ නොතිබ්බා හෝ වේවා තමන්ගේ හිත අපිරිසිදු නොවතින් තමන්ටමයි දුක් විඳින්නේ කියන කාරණේ තමන් දන්නවා. ඒ නිසා හැකිතාක් දුරට අකුසල්ලෙන් තමන් හිත ආරක්ෂා කරනවා. දෙවෙනි කාරණිය හැකිතාක් දුරට කුසල් සිද්ධ කරනවා දාන, සීල, භවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කරගන්නවා. දින දින අපි බොහෝ විට මේ දාන, සීල, භවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගැන කියනවනේ. අපිට නිතර මහනෙසා මේකේ සමාජයට ඇත්තට වටිනකමක් තේරෙන්නේ නැහැ. නමුත් වෙනතුනි තමන්ගේ ගෙදර ඉඳලා රටක් පාලනය කිරීම, ලෝකයක් පාලනය කිරීම දක්වාම යම් කිසි ස්ථානයක සාර්ථකත්වයක් ලබන නම් මේ කරුණ තුන අවශ්‍ය වෙනවා. ගෙදරයි බලන්න. ගෙදර වැඩිහිටියෝ දෙන පරිත්‍යාගශීලී නොවුනොතින් ගෙදර ගැටලු. නෝන මහත්තයාගේ අම්මා තාත්තා සලකනකොට මහත්තයා කැමති නැත්නම් ගැටලුවා. මහත්තයාගේ අම්මා තාත්තා සලකනකොට ශාසනයෙන් දෙයක් කරනකොට නෝන අකමැති නම් එතනත් ගැටලුවා. මෙතන ඉඳන් සම සද්ධා, සම ඡාගා, සම සීලා කියන කාරණයන් පටන් ගන්න මේ ධර්ම මාර්ගයේදී තමන්ගේ නිවස තුළදීම පරිත්‍යාගශීලීත්වය පුහුණු කරන්න ඕන. පන්සලේ හාමුදුරන්ට ඇවිල්ලා සංඝසතු දානයක් දෙන කලින් ගෙදරම තමන්ගේ නිවසේ ඉන්න සුරතන් සතාගේ ඉඳන් තමන්ගේ දරුවන්ට, ස්වාමී භාර්යාවන්ට ඉඳන් තමන්ගේ වැඩිහිටි අම්මා තාත්තට දක්වා මේ හැමට තමන්ට හැකි පමණින් පරිත්‍යාගයක් වෙන්නට ඕන. පරිත්‍යාගශීලී වීම බුදුහාඳුරුවරක් සඳහන් කරනවා. ආලමක සූත්‍රයේදී ප්‍රශ්නයක් නැගෙනවා, කතං මිත්තානි ගන්තති කියලා. කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ කියලා. How to win friends කියලා. බුදුහාඳුරුවෝ දේශනා කරනවා දදං මිත්තානි ගන්තති කියලා. He who practices dhamma wins friends කියලා. යම් කිසි කෙනෙක් පරිත්‍යාගශීලී නම් ඒ තැනැත්තා මිතුරන් ජයග්‍රහණය කරනවා කියලා. ඒක සරල දෙයක් නෙවෙයි පින්නතුනි. මෙතනින්දම අවශ්‍ය වෙනවා. ඊළඟට පංචශීලය. ඕනම සමාජයක නිවසින්දන් මුළු ලෝකෙටම යද්දී හැම තැනදීම ගැටලුවක් තියෙනවා නම් තියෙන්නේ මේ පංචශීලයේ කඩවීම. මෑත කාලේ ඔබ දකින්නට ඇති රුසියාව ඉගෙන ගන්න ලංකා විශ්වවිද්‍යාලය කරපු රිසර්ච් පේපරයන් ගැන සමහර තනහන ඇතිනේ. HIV වෛරසය ලෝකෙන් තුරන් කරන්නට මොකක්ද ඉදිරිපත් කරන විසඳුම කියලා ප්‍රශ්නයක් නගපු වෙලාවේදී රුසියාව ඉගෙන ගන්න පශ්චාත් උපාධි හදාරන දහස් ගණන් ශිෂ්‍යන්ගේ සම්මේලනයකදී මේ HIV වෛරසය ලෝකෙන් තුරන් කිරීමට මොකද කරන්න ඕනේ කියලා රිසර්ච් පේපර් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. මේකට ශ්‍රී ලංකා විශේෂයේ HIV වෛරසය ලෝකෙන් තුරන් කරන්න ඔහු දෙන ප්‍රතිපදාව මොකද්ද? ඔහු කියන්නේ මෙන්න මේ බුදුදහමේ තියෙන පංචශීල සංකල්පය. ඔබ විශ්වාස කරනද මේ කලා විෂයන් හදාරන මේ ශිෂ්‍යයා අනිත් සියලුම විෂය ධාරා හදන ශිෂ්‍යයන් අභිබවලා මේ රිසර්ච් පේපරේ පළවෙනි ස්ථානෙ ගියා. ශ්‍රී ලංකාවේ දිත්තේ මේ රුසියාවේදී. ඒ විතරක් නෙවෙයි මේ ශිෂ්‍යයාට තවත් වෛද්‍ය ශිෂ්‍යයන් ගානක් දීලා තියෙන මේ රිසර්ච් එක දිගටම කරගෙන යන්න කියලා. අපට දැන් මේට පංචශීලයේ සමාදන් වෙන නිතරම මේක නිතර සමාදන් වෙනවද කියලා හිතන වෙලාවක ලඩනේ. බලන්න පිනුතුනි ජාත්‍යන්තර මට්ටමේ කොතෙක් දුරකට යන්න පුළුවන්ද මේක. ඒ ශිෂ්‍ය කවුද කියලා ඔබ දන්නවද? දන්නවනේ නේ. ඒ ශිෂ්‍ය තමයි ඕවින්දු විජේවීර කියන ශිෂ්‍යයා. රෝහණ විජේවීරගේ පුතා. පිනුතුනි මේ එක සරල උදාහරණයක් විතරයි මම කිව්වේ. බලන්න අපි අසුරු කරන අය අඩුම ගානේ මේ පංචශීලයෙන් ශික්ෂාපද දෙකක්වත් ආරක්ෂා කරන කියලා අපි දන්නවනම්, යම් කෙනෙක් කාමයේ වරදම හැසිරෙන්නේ නැහැ කියලා අපි දන්නවනම්, බොරු කියන්නේ නැහැ කියලා දන්නවනම්, 100%ක් අපිට කෙනෙක් ගැන විශ්වාසය නම් මේ සිල්පද දෙක කඩ කරන්නේ නැහැ කියලා අපට ඒ පුද්ගලයා ගැන කොච්චර ගෞරවයක් කඩ ගන්නවද නේ? ඒක නම් කාමයේ වරදම හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ කියලා. දැන් හොරකමක් කරත් ඇහුවොත් ඔයා හොරකම් කරාද කියලා බොරු කියන්නේ නැහැ. ඔව් මං ගත්ත කියලා කියනවා. පින්නතුනේ බලන්න මේ ශික්ෂාපද දෙක විතරක් වුණත් කෙනෙක් ආරක්ෂා කරවතින් යාගෙන අපට කොයිතරම් ගෞරවයක් හට ගන්නවද? යාගේ ගෙදර ඕන වෙලාවක අපේ ගෙදර බඩු ටික යතුරු ටික තියලා යන්න පුළුවන්. අපේ ගෙදර ඉන්න දරුවා, නංගි, නෝනා ඕන වෙලාවක ඒ ගෙදර තියලා යන්න පුළුවන්, බයක් නැහැ. පින්නතුනි සිල්පද පහම කෙනෙක් දෙවියන්ෙන් ආරක්ෂා කරනවා කියලා අපි දන්නවනම් ඒක වෙන ගැන කොයිතරම් ගෞරවයක් හට ගන්නවද? කොයිතරම් විශ්වාසයක් අපට හට ගන්නවද? සමාජයේ ඉදිරියේදී විසරදව ඉදිරියට යන්නට කැමති නම් බුදුහාරෝ දේශනා කරනවා සීලං යාව ජරා සාදු කියලා. මහලු වෙනකම්ම සිල්වත් බව උතුම් කියලා දේශනා කළා. සිල්වත් භවයේ තියෙන වැදගත්කම තුන්වෙනි කාරණේ තමයි පින්නතුනි භාවනාව. ඒ භාවනා අතරිනුත් මෛත්‍රී භාවනාව. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කර ලෞකික කුසලයේ තුල ඉහළටම තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරලීමේ ප්‍රධානතම කුසලය තමයි භාවනාව. ඒකනොත් විශේෂයෙන් මෛත්‍රී භාවනාව. දාතර විනාඩි 2කින් පටන් ගන්න. 2 4 5 10 15 20 අඛණ්ඩව කරන්න. මාස 6ක් අත්තරගෙන යන බලන්න. නොකඩවාම ඉතාම පැහැදිලිව තමන්ගේ ජීවිතේ වෙනසක් වෙනවා. කුසලිය වැඩි වෙනවා. තමන්ට එන්න තියෙන අපල උපද්දරව සතුරු කරදර, gedara asamagikan, සමාජ ගැටුම් බොහොමයකට පිළියම මේක. මෙන්න මේ තුන පින්නතුනි. යම් යම් මට්ටම් වලින් අපි ආරක්ෂා කරනවා නම් ඒකේ ගැඹුරට ගිය තරමට අපට අපේ ජීවිතය සපර කරගන්න පුළුවන්. ඒකේ දිට්ඨධම වේදනීය වශයෙන් අපට ආනිසංස දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මේකේ ආනිසංස අපට පේන්න පේන්න මේ ධර්මයේ දේශනා කරපු බුදුහාඳුර ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන ලොකු ගෞරවයක් අපට හට ගන්නවා. අපේ ජීවිතේ වැඩිපුරම දිනකට මතක් වෙන කෙනා බවට පත් වෙන්නේ මේ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන. මෙන්න මේත් එක්ක පිනතුණි අපට ජීවිතේ ලොකු සාධකයක් ලැබෙනවා. මොකද සාධකෙන්නේ ඔව් තෙරුවන් සරණ යෑමේ අපට ලැබෙන ලොකුම සාතිකය මොකද්ද? ඔව් ඒ සියල්ලත් එක්කම අපට තවත් ඉහළින්ම ආනිසංසයක් ලැබෙනවා. ඒ තමයි අපි කොයිතරම් සංකීර්ණ අවස්ථාවක ජීවිත අක්ෂරපත් වුණත් කිසිම දවසක මානස ලෝකයෙන් පහළට වැටෙන්නේ නැහැ කියන සාහිතිය තමයි ලැබෙනවා. දිනකට තමන්ට වැඩිපුර කෙරුවන ගැන මතක් වෙනවා නම් ඔබ කරන දාන සීල භාවනා කියන මේ සරණ මට්ටමින් හරි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ඔබට දිනකට වැඩිපුර වාර ගණනක් මතක් වෙනවා නම් ඔබේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා ඔබේ බ්‍රිටිෂ් පාස්පෝර්ට් එකට වඩා එක වටිනවා. ඒකෙන් තමයි ලොකු සහතිකයක් ලැබෙනවා. හරියට ගඟක් පැත්තට නැවිලා තියෙන ගහක්, ඒ ගහ කොයි පැත්තෙන් කැපුවත් වැටෙන්නේ ගඟට වගේ. අපි ජීවිතය හැම විට සතරකුගේ පහරකින් මියන්න පුළුවන්. දැන් වර්තමාන ලෝක තත්ත්වය තුළ කොහේ හිටිය ශ්‍රී ලංකාවේ නෙවෙයි ලන්ඩන් වල හිටියත් අපට දැන් ඒක බලාපොරොත්තු වෙන වෙනවා. මෙවැනි සම්බුද්ධ ශාසනයක් ලැබපු වෙලාවේදී පින්නතුනි අපි මෙන්න මේ රැකවරණය ලබා ගන්නට ඕන. ජීවිතයේ කොයිතරම් ගැටලුකාරී සංකීර්ණ අවස්ථාවකදී අපි මිය ගියත් මනස ලෝකයෙන් පහට නොවැටෙන විදිහක් අපි හදා ගන්නට ඕන. තමන් විතරක් නෙවෙයි. තමන්ගේ ලොකු වගකීමක් තියෙනවා. ඔබ ඊටාම ආදරය කරන ඥාති මිත්‍රාදීන් අඩුම ගානේ පස් දෙනෙකුටවත් මේ උදව් ඔබ කරලා තියෙනට ඕන. ඔබ ජීවිතේ ඊටාම ආදරය කරන වයසින් අඩු වෙන්නත් පුළුවන් ගැටලුවක් නෑ. යම් කිසි කෙනෙක් ජීවිතක්ෂිරපත් වුණොත් ඔබට වැඩිපුරම දුක් වෙන්න ඉන්නවනේ ජීවිතේ. පස් දෙනෙක් පුළුවන් නම් 10 දෙනෙක් අන්න ඒ පිරිසටත් මේ උදව්ව කළා තියන ඔබ. ඒකත් ඔබෙන් ඉටු වෙන්නට ඕන. අන්න එහෙමනම් තමන් ගහමින් කිසියම් ප්‍රයෝජනයක් අරගෙන තියෙන්නේ. එහෙනම් ඔබ මේ සම්බුද්ධ ශාසනයෙන් කිසියම් ප්‍රයෝජනයක් කරන් තියෙන්නේ. ඒක මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විතරක් නෙවෙයි. මේ ජීවිත කාලය තුළදීම පීති මුදාරං වින්දති දාතා ආදි වශයෙන් සඳහන් කරනවා. මේ දාන ආදී පින් දහම් කිරීම නිසා තමන්ගේ ලොකු ආධ්‍යාත්මික සතුටක් ඇති වෙනවා. විශේෂයෙන්ම පින්නතුනි මෛත්‍රී භාවනා කිරීමත් එක්කම තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු වෙන විතරක් නෙවෙයි තමන්ගේ නමනාපය ටිකෙන් දෙක අඩු වෙනවා. අපේ හිතේ පීඩාව ගැන දෙන ප්‍රධානතම කාරණය තමයි අපේ ඇසුරු කරන අයගේ අඩුපාඩු පිළිබඳව අපේ හිතේ ඇතිවෙලා තියෙන විරසක බව. අන්නේ අමනාප කට්ටියගේ ලිස්ට් එක ටිකෙන් ටික අඩු වෙන්න ඕන. නමුත් ධර්මයක් මොන නොගේ සීචයට මොකද වෙන්නේ? වයසට යන්න යන මේ අමනාපයගේ නාමලේඛනය වැඩි වෙනවා නේ. එහෙම වෙන්න බෑ පින්නතුනි අපේ. අපේ ධර්මය අහුවනම් එන්න එන්නම තමන් පංචශීලයෙන් ශක්තිමත් වෙන්නට ඕන. ලෝභකම අඩු වෙන්නට ඕන. මෛත්‍රිය වැඩි වෙන්නට ඕන. තමන් අමනාපයගේ ප්‍රමාණය එන්නම අඩු වෙන්නට ඕන. එහෙමනම් තමන් මේ ආපු දහමෙන් තමන් ප්‍රයෝජනයක් අරගෙන ඉන්නේ. මෙන්න මෙතෙන්දී පින්නතුනි තාම අපි මේ කතා කරන්නේ ලෞකික කුසලයේ පිළිබඳව. අපි ඇසෙන් රූපයක් දකිනකොට අපි හිතනවා ලෝකයක් තියෙනවා. අන්නේ ලෝකයේ තුන අපි හික්මිලා ඉන්නවා. හිත පිරිසිදුව අනිත්‍යයට පරිත්‍යාගයන් කරනවා. බාහිර ලෝකයක් තියෙන නිසා අපි පංචශීලය රකින්නවා. බාහිර කෙනෙක් අරමුණු කරගෙන අපි ඒ තැනත්තාට මෛත්‍රී වඩනවා කියන මෙන්න මේ සංකල්පය තමයි පින්නතුනි මේ ලෞකික කුසලයේ තියෙන ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ ඇතැම් අය කර්මය පිළිබඳව දැනගෙන හිටියා. කර්මය කියන එක බුදුදහමේ විශේෂ ඉගැන්වීමක් නෙවෙයි පින්නතුනි. ඒක හොඳට මතක තියාගන්න. අර ලංකාවේ කුඩා දේනියන් පහුගිය කාලේ ඔබ අහන්නේ නැති කතා කරන්නේ. අවුරුදු 4කුත් නැහැ ළමයට. ඒ ළමයා මොකද කියන්නේ? ඒ ළමයා කියන්නේ බුදුසාදු කර්මය ගැන බොහොම ටිකයි කියලා තියෙනවා. බුදුසාදු වැඩිපුර කියලා තියෙන හේතුඵල ධර්ම ගැන කියලා. පරිසම්පද ගැන කියලා. නමුත් අපි බොහෝ වෙලෙ හිතන්නේ මොකද්ද? බුදුදහමේ ප්‍රධාන ගැනීම කර්මය කියලානේ. කර්මය ගැන බුදුදහමේ නොයෙක් විදිය ගැනීම තියෙනවා. නමුත් වෙනතුනි අතර විශේෂ දෙයක් තමයි මේ හේතුඵල ධර්ම කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළන කාලයේ කරුණේ ගැන නොයෙක් දෙනා දැනගෙන හිටියා. නමුත් ඒකට වැඩිපුර අර්ථකථනයක් බුදුහන්දර ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ කර්මයේ කොටස් හතරකට බෙදලා තියෙනවා. අත්ති බික්කවේ කම්මං කන්නං කන්න විපාකං. මහණෙනි කර්ම තියෙනවා කළු විපාක කියලාගෙන දෙන කළු කර්ම තියෙනවා. ඒ මොනවද? ඒ කියන්නේ හිත අපිරිසිදුව කයින් වචනෙන් හිතින් කරන නරක දේවල් පාපී දේවල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අත්ති බික්කවේ කම්මං සුඛං සුඛ විපාකං. සුඛ කියන්නේ සුදු පාඩක. සුදු පාට විපාක ගෙන දෙන සුදු කර්ම තියෙනවා. ඒ මොනවද? හිත පිරිසිදු කරන කුසල, දාන සීල භාවනා, සුගතියට යන්නට හේතු වෙන කර්ම. ඊළඟට බුදුහාම දේශනා කරනවා අත්ති බික්කවේ කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං. තවත් කර්ම වර්ගයක් තියෙනවා කළු සහ සුදු කියන දෙකෙම යුක්ත කර්ම තියෙනවා. ඒ මොනවද? ඒ තමයි ඇතැම් විට වරක හිත පිරිසිදුව කුසල කරනවා, තව විටක හිත අපිරිසිදුව අකුසල කරනවා. මේ දෙක මාරු මාරුට කරනවා. එහි විපාක විදියට වේමානික අසුරයන් කියලා එකම ආත්ම භාවයේ ඉන්නවා. සැප දුක දෙකම කලින් කාට විපාක දෙන අය අන්න එවැනි ලෝකවලට යනවා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි, දැන් මේ මනුස්ස ලෝකෙ ඉපදුනොත් මිනිස් ආත්ම භාවයක් ලැබෙනවා, ලෝක දුර්වලතාවල යුක්තව ඉපදෙනවා. ඇතැම් විට ආමාද්‍යද වෙන්න පුළුවන්, මන්දබුද්ධික වෙන්න පුළුවන්, ඒ වගේ දේවල්. ඇතැම් විට තිරසංගත වෙන්න පුළුවන්, තිරසංගත වුණාට හොඳ ධනවත් තැනක ඉපදෙන්න පුළුවන්. බකින් හැම් මාළිගේ වගේ නේ. එතකොට සැප දුක දෙකම තියෙන, ඇතැම් විට වාහනයකුත් හම් වෙනවා. පින්නතුනි, මේ කලසුදු දෙකම මිශ්‍ර කර්ම. මෙන්න මේ කර්ම තුන මුලින් දේශනා කරලා තවත් කර්මයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ලෝකය පහළ වෙන විට මෙන්න මේ මුල් කර්ම තුන විතරයි ලෝකයෙන් දැනගෙන හිටියේ. මේ කර්මයේ ලක්ෂණය මොකද්ද? මේ කර්ම තුනේම ලක්ෂණය තමයි සංසාර චක්‍රය තුළමයි ඉන්නේ. ඇයි තමන්ගේ ඇසින් රූපයන් බලනකොට මේ තැනත්තා හිතන්නේ බාහිර ලෝකයක් තියෙනවා, ඒ පේන දේ මං දකින්න කලිනුත් තිබුණා, මං ඒක දැක්කට පස්සෙත් ඉතුරු වෙනවා කියන කර්මය. මේක තමයි මේ කර්ම චක්‍රයේ ස්වභාවය. මම මේ බිත්තිය බැලුවා, මේ පන්සලට දැන් ආවා, මං එන්න කලිනුත් මේක තිබ්බා, මං ඇවිල්ලා ගියත් මේක ඉතුරු වෙනවා. මං දැන් ගෙදර ඉඳලා ආවා, මං ගෙදර ගැන සිහි නොකරත් ගෙදර හැමම තියෙනවා, මට නැවත ආපු ගෙදරට යන්න පුළුවන් කියන එක. ඒක අසත්‍යක්ම නෙවෙයි. නමුත් ඒක ලෝකෝත්තර සම්මාදිට සාපේක්ෂව සත්‍යකුත් නෙවෙයි. මෙන්න මේ තුන මත තමයි පිනතුනි සම්පූර්ණ ලෝකය යන්නේ. අපි මේ ආත්ම භාවය දක්වා මේ සැප විපාක විඳගෙන හරි ආවේ මෙන්න මේ චක්‍රය තුළ විඳගෙන. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මෙන්න මේ කර්ම චක්‍රය තුළ ඉඳගෙන මුල්ම පියවර තමයි බුදුදහමෙන් දේශනා කරන ස්වර්ග මාර්ගය. සුගතිගාමී වෙන්න කියලා. සබ්බ පාපසකරණං කුසල සුපසම්පදාං කියන මේ පළවෙනි පියවර දෙකෙන් කියන්නේ මේක. මෙතන කුසල සුපසම්පදා කියලා කිව්වට පින්නතුනි හිතන්න එපා ලෝකෝත්තර කුසලයේ කියලා මේ ලෞකික කුසලයේ ගැන කියන්නේ. මහාචාර්යස්ක සූත්‍රය දැක්කනවා සම්මාදිටිය ගැන කියද්දී සාස්වා පුඤ්ඤභාගියා උපදි වේපක්ඛා කියලා කාරණය. අත්තිවික්‍රේ සම්මාදිටි සාස්ව පුඤ්ඤභාගියා වූ උපදිවේපක්ඛා කියලා සූත්‍ර පිටකයේහි මජ්ක්‍ධිම නිකායේහි මහාචාර්යක සූත්‍ර දැක්වෙනවා. අන්න ඒක තමයි මෙතන මේ කුසල සුපසම්බදා කියන එකෙන් කියන්නේ. එතකොට බුදුදහමේ මුලින්ම කරන්නේ පින්නතුනි මෙන්න මේකට පදනම දානවා. කෙනෙක් මුණ ගැහුණට පස්සේ බුදුරජාණන් වහන්සේ බලන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. මොනවද ඒ කාරණා? මොනවද කාරණා? එකක් තමයි බලනවා මුලින්ම ඒ තැනත්තා තා කොච්චර කලක් ජීවත් වෙනවද කියලා. පළවෙනි දේ එක. චත්තමානවගේ මුණ ගැහිච්ච වෙලාවේ බුදුහාම බැලුවේ ඒ කාරණේ. මට කොණ්ඩලේ මුණ ගැහිච්ච වෙලාවේ බැලුවේ ඒක. බාහිර ධාරිතේ දිනත් මන කියන කලින් ඒකයි බැලුවේ. ඒක තමයි පළවෙනි කාරණේ. ඊළඟට බලනවා එයාගේ ප්‍රඥාව කොපමණ තියෙද කියලා. අපිට නම් සාමාන්‍ය කෙනෙකුට ප්‍රඥාව බලන්නේ සාකච්ඡාවෙන් බලාගෙන තියෙන. සාකච්ඡාවේ පඤ්ඤා වේදිකාවක විදියට. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් එහෙම නැහැ. උන්වහන්සේගේ චේතෝපරිය ඥාණයෙන් ශනිකව බලනවා. ඉන්ද්‍රිය පරෝපරිය ඥාණයෙන් කොයිතරම් දුරට සද්ධාහදී ඉන්ද්‍රිය ධර්ම මේ අවිශේෂයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරද කියලා බලන දැකගම. මෙන්න මේ කාරණා දෙක බලලා තමයි බුදුහමන ධර්ම දේශනා කරන්නේ. එතෙන්දී කෙනෙක් ප්‍රඥාව දිනු කරන්න පුළුවන් කාලයක් නැත්නම් ඒ කෙනාට අඩුම වශයෙන් සුගතිගාමි වෙන්න හැරි ඉක්මනට බුදුහාඳුර මාර්ගය කියලා දෙනවා. චත්තමානෝග මොණගෙහිච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දැක්කෝ එදාම මේ යනවා කියලා. ඕර ප්‍රඥාව දිනු කරගන්න පුළුවන් මට්ටමක් තිබුණෙත් නැහැ. ඒ නිසා හොට මොකද කියන්නේ? මොනවද උගන්වපු ගාථාද? ඔවාරම ශ්‍රී ලංකාවේ ඉඳි කිව්වේ නේද පාසල යන කාලේ අවසානයේදී යෝ වද සංඛව රෝ මනුජේසු සක්‍ය මුනි භගවා කද කිච්චෝ. ඒ ගාථා තුන පේන තුනේ තෙරුවනේ ගුණ කියන ගාථා. අවසනාවට බොහෝ දිනේ පාසල් ගිහිල්ලා ඉවර වෙනකන් ඒ තේරුම දන්නේ නැන්නේ. ඇතැම් වෙලාවට අපිට හිතෙන්නේ මේ ජේසුස් වහන්සේ ගැන කියන කවිය කියලා. පේන තුන නමුත් මේක මේ තෙරුවනේ ගුණ කියන කරුණ පේන තුනයි. මේක තමයි මුලින්ම මම හිතන්නේ ගුරුවරුන්ට ඉස්සෙල්ලාම උගන්වන්න ඕන මේ කවි ටික ගාථා ටික ගන්න ළමයින්ට මේක කියලා දෙන්න කියන ඕන පාසල් වලදී. එතෙන් මෙට අවුරුදු 10 12ක් විතර ඉස්කෝලේ ගියත් බොහෝ දෙනෙක් මේකේ තේරුම දන්නේ නැහැ. මමත් දැනගෙන හිටියේ නැහැ. පින්නතුනේ මෙන්න මෙතනින් දැන් ඔබ දන්නව මට්ට කුණ්ඩලීට. බුදුරජාන් වහන්සේ මට්ට කුණ්ඩලී හමු වෙනකොට ඔහුට අඩු ගානව බෙත්‍ය පැත්තට හැරිලා හිටියේ. ඔහුට බුදුහාමර හිටිය පැත්තට හැරෙනවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. කොයිතරම් කරුණාවෙන් කටයුතු කළාද මට පොඩ්ඩේට තේෙන්න ඒ බිත්තියේ බුදුරැ සිහිදෙව බුදුහාමරෝ. ඔහු සුගතිගාමී කරන්න උදව් කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිතරම පින්ඩපාතේ වඩින්නේ දුගී අය ඉන්න දුප්පත්යගේ මාර්ගවල. මහා කාශ්‍යප හාමුදුරණ කිව්වේ දුප්පතුන්ගේ හාමුදුරුවෝ කියලා. සමාපතින් සමවැදෙන උදේට බලන දුප්පත්ම අය ඉන්න මරණාසන්න අය ඉන්න වීදි මොනවද කියලා බලලා ඒ පැතිවල තමයි පින්න පාත යන්නේ. ඇතැමිට ඒ එකපත් හැන්දෙන් එක ආහාර වේලෙන් යයි සුබදිගාමි වෙනවා. පින්නතුනේ බුදුදහමෙන් කරන පළවෙනි මඟ පෙන්වීම මේක. ඇයි බුදුහාඳුර එහෙම කළේ? බුදුහාඳුර සම්බුද්ධත්වය ලැබීම සමගම උන්වහන්සේට චතුූපපාද ඥානය ලැබුණා. සත්‍යයන් මිය ගිහිල්ලා නැවත ඉපදෙන ආකාරය උන්වහන්සේ දැක්කා. දැක්කට පස්සේ මේ ලෝකීය ගැන පුදුම විදිහ අනුකම්පාවක් හටගත්තා. ඇයි එහෙම අනුකම්පාවක් හටගත්තේ? මරණයට පත් වෙන බොහෝ දෙනෙක් මිය ගිහි ඉපදෙන්නේ කොහෙද? ඔව් ඉපදෙන්නේ මනස ආත්ම භාවයට පහළ තැන්වල. ඇතැම් විට ඊටාම ධනවත්, ඊටාම උගත්ව බොහොම ලස්සන ජීවිත ගත කරව අය මිය ගිහි ඉපදෙන්නේ කොහෙද? ඔව් මනස ලෝකයෙන් පහළ තැන්වල තිරසං ආදී പ്രേත ආදී ලෝකවල. ඒ අතරනොත් පින්නොතනේ හොඳට මතක තියාගන්න ඕන කාරණයක් මම බොහෝ බණවලදී මේක කියනවා. මනස ලෝකය අහිමි වෙලා දුගතිගාමි වෙන අයගෙන් බොහෝ දෙනෙක් ඉපදෙන්නේ මොන ලෝකෙද? പ്രേත ලෝකෙ පින්නොතනේ. ඇයි ඒකට හේතුව? ඔව් තණ්හා මොනවට තණ්හා කළද? අනිත් පැවිදේ බලවලද? නැහැ තමන්ගෙම තමන්ම හරි හම්බ කරපු තමන්ටම අමතාතින් ලැබිච්ච දේපල වලට ඇතැමිට තමන්ගේ දරුවන්ට සමායට මොනගුරු මිනිබිරියන්ට ආසා කළා. මේක හොඳට මතක තියාගන්න. ඔබට සුගතිගාමි වෙන විතරක් නෙවෙයි ගෙදර ඇයට නිදහසේ ඉන්නවත් ඉඩ දෙන්න මිය ගියාට පස්සේ. ඇතැම් අය මිය ගිහිල්ලා ඒ ගෙවල්වලම ඉන්න කාලයක් යනකම් ඒ අය මැරුණද කියලාවත් දන්නේ නැහැ. වෙනත් ෆෝම් එකකින් ඇවිල්ලා යාගෙදරට බැලම හලාගෙන ඉන්නවා. ඊට පස්සේ ගෙදරයි කරදර වගේ වෙනකොට නොයෙක් විදියේ දේවල් කරලා යවන්න හදනකොට තමයි බලන්නේ දැන් මට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. එතකොට තමයි දන්නේ දැන් මේ මිය ගිහිලා තියෙන්නේ කියලා. ඒ නිසා පින්නතුනේ මෙන්න මේ අනුතරින් අපි බේරෙන්නට ඕන. ඒ නිසා ටිකෙන් ටික තමන්ගේ දරුවන්ට ඥාතීන්ට දේපල වලට තිනාසාව ටිකෙන් ටික අඩු කරගන්න. ඒකෙන් කියන්නේ තියෙන ඔක්කොම දෙන්න කියලා නෙමෙයි කියන්නේ. ඕනම වෙලාවක ඒ දේ තමන්ට අත්හරිනකොට හිත සැනසීමෙන් අත්හරින්න පුළුවන් මානසිකත්වයක තමන් ඉන්න හිත හදාගෙන. එහෙම නැත්නම් ඒක ලොකු අනතුරක්. අපි මෙතෙන්ට එනකන් සඳහන් කළේ පින්නතුනි බුදුදහමේ තියෙන කම්මස්සකතා සමාධිය පදනම් කරගත්තු ලෞකික සමාධියේ ස්වභාවය ගැන. බුදුරජාණන් වහන්සේ මේ දේ විතරක් නෙවෙයි දේශනා කළේ, මේට වඩා තවත් ගැඹුරු කාරණේකුත් දේශනා කළා. මෙතෙක් දේශනා කරපු කරුණ ටික ඔක්කොම මේ සංසාර චක්‍රය තුලම යන්නේවා. නමුත් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන මේ ටික විතරයි කියලා. ඒ නිසා තමයි සමහර අය කියන්නේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ දැල් වෙන්නේ එකම පහනයි කියලා. මොකද ඒ අනිත් පියවර දන්නේ නැහැ. මේ කම්මස්සකතා සම්මාදිතේ එනකන් එකම පහන තමයි වෙනතුනි. නමුත් මෙතනින් පස්සේ හන්දියක් හම් වෙනවා, ජන්සන් එකක් හම් වෙනවා. එතෙන්දී පහන වෙනස් වෙනවා. දැන් මෙතනින්නම් මා සඳහන් කරන කරුණ පින්නතුනි සාමාන්‍ය ලෝකයේ ඉක්මවලා බුදුහමර දේශනා කරපු කාරණා. පටලවා ගන්න බෑ. මෙන්න මෙතන පැහැදිලි ඉරකින් මෙතන ඉඳලා වෙනස් වෙනවා. මෙතන ඉඳන් දේශනා කරන කරුණ ටිකට තමයි බුදුදහමේ දේශනා කරන්නේ පටිසෝතගාමී ධර්මයක් කියලා. මේ ටිකට තමයි දේශනා කරන්නේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසෝ කියලා. පෙර නොයසෝ විරෝධම උඩුගම්බලා යන ධර්මයක් කියන එක දේශනා කරේ මෙන්න මෙතන ඉඳන්. ඇයි එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරන්න හේතුනි? කොයිතරම් මේ සංසාර චක්‍රය තුළ ඉහෙළම කුසල කරත් අපට ඉක්මවන්න බැරි අභියෝග තුනක් ජීවිතයේ තියෙනවා. මොනවද ඒ? ඕ ඒ තමයි ඉපදීම, මහලු වීම, මරණය. ජරා, ව්‍යාධි, ජරා, මරණ, ජාති. මෙන්න මේ තුන කොයිතරම් දුරට අපි ලෞකික සමාධියට ඉඳලා කුසල කරත් මේ අභියෝග තුන අපට ජය ගන්න බෑ. මහලු වීම ජය ගන්න බෑ. මරණය ජය ගන්න බෑ. ඒ දෙකටම වඩා නැවත ඉපදීම ජය ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවශ්‍ය ඇයි? ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයන් බබලන්නේ ඇයි කියන කාරණය උන්වහන්සේ දේශනා කළා. ලෝකයේ තථාගතයන් වහන්සේ කෙනෙක් අවශ්‍ය වන්නේ, ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන ශ්‍රී සද්ධර්මය ලෝකයට අවශ්‍ය වන්නේ මෙන්න මේ මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියන මේ කාරණා තුන තියෙන නිසායි. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේ නොත් මහලු වීම සහ මරණය නිසා කියලා. ඒ දෙකත් ප්‍රධානව තමයි. නමුත් බුදුදහමේ ප්‍රධාන අභියෝගය මොකද්ද? ඔව්, නැවත ඉපදීම කියන කාරණය සහ ඉපදීමේදී දුගතිගාමී වෙන්න තියෙන අවකාශය. මෙන්න මේක ජය ගන්න තමයි මෙතන ඉඳන් බුදුහාඳුරෝ පෙර නොයසෝ විරෝධම උන්වහන්සේට පහළ වෙලා ජයශ්‍රී මහ බෝධියේදී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළා ලෝකෙට දේශනා කළේ. මෙන්න මේ දේශනාව මොකද්ද? මේ දේශනාව තමයි පින්නතුනි බුදුහාර දේශනා කරනවා යෝ පරිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පරිසම්පාදං පස්සති. යමෙක් පරිසම්පාදේ දකින්නවද ඔහු ධර්මය දන්න කෙනෙක්. යමෙක් ධර්මය දකින්නවද ඔහු පරිසම්පාදේ දන්න කෙනෙක්. තවත් විදියට දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් ධර්මය දකින්නවා නම් ඔහු මා දකින්නවා, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දකින්නවා. යමෙක් බුදුහාමුදුරුවෝ දකින්නවා නම් ඔහු ධර්මයක් දන්නවා කියලා. පරිසම්පාදය, ධර්මයත්, බුදුහාමුදුරුවොත් මේ තුනම එකම සමාන්තර රේඛාවකින් දකින්නේ පරිසම්පාද අවබෝධය සමගම. ඒ විතරක් නෙවෙයි, ඒ පරිසම්පාද අවබෝධ කරගත්තොත් තමයි බුදුදහමේ හදවත බඳු චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න. ඒ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තොත් තමයි එම් පස්සෙන සතර සතිපට්ඨානය සැබෑ ලෙසම මුණගැහෙන්නේ. මෙන්න මේ තුන එකිනෙකට සම්බන්ධයි. මොකද සම්බන්ධය? පරිසම්පාදයේ තේරුම් ගැනීම, ආර්ය සත්‍ය සතර චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම සහ සතර සතිපට්ඨානය පිළිපැදීම. මේ තුනකට සමාන්තරව යන්නේ. මෙන්න මේ තුනත් එක්ක බුදුදහමේ සියලුම ඉගැන්වීම් ටික සම්බන්ධ වෙනවා. මෙන්න මේ අතරේදී පින්නොතුනේ ප්‍රධානතම කාරණයක් තමයි අනිත්‍යතාවය තේරුම් ගැනීම. මේක ඉතාම මැනවින් තේරුම් ගන්නට ඕන. බුදු දහමේ ඇතුළත් අනිත්‍යතාවය ඔබ තේරුම් නොගත්තොත් ඔබ අවුරුදු 100ක් බණ ඇහුව වෙන්න පුළුවන්. ඔබ මිය යන්නේ අබුද්ධෝත්පාද කාලෙක. ඒක බරපතල කාරණයක්. සරල කාරණයක් නෙවෙයි. අනිත්‍යතාවය කිව්ව ගමම අපි හිතන්නේ මොකද්ද? අපි කියන්නේ වෙනස් වීම කියන එක. කැඩෙනවා බිඳෙනවා කියන එක. අනිත්‍යතාවයේ තියෙන එක ලක්ෂණය තමයි වෙනස් වීම. නමුත් බුදුදහමේ අනිත්‍ය කියන එකටයි ඉම්පර්මනන්ස් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ. වෙනස් වීම කියන එකට පාලියෙන් කියන්නේ විපරිණාමය කියලා. ඒ කියන්නේ චේන්ජින් එක. ඉම්පර්මනන්ස් එකයි චේන්ජින් කියන එකෙන් දෙකක්. මේක හොඳට තේරුම් ගන්න. මෙන්න මෙතනින් තමයි ඔබේ දර්ශනාවේ බලන්න. ඔබ උගත් කෙනෙක්ද කියලා බලන්න මේකෙන්. ඔබේ ඩිග්‍රියෙන්, මාස්ටර් ඩිග්‍රියෙන්, ડોක්ටරේට් එකෙන් බලන්න බෑ. ඔබට අකුරක්වත් ලියන්න බැරි වුණත් ඔබ මෙන්න මේ අනිත්‍යතාවය තේරුම් ගත්තොත් ඔබ උගතේ. ඔබට කියන්නේ විඤ්ඤෝ කියලා එන්න. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? ඒ විපරිණාමය. අනිත්‍යතාවය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. මොකක්ද? අස්මින් සති දන් හෝති, අස්මින් අසති දන් හෝති කියන කාරණය. හේතු ඇති කල්හි යමක් හට ගන්නව හේතු නිසා හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන කාරණය. ඒ විතරක් නෙවෙයි, මේ හේතු සියල්ලක්ම කලින් තිබුණ ඒවා නෙවෙයි. ඒ මොහොතේ අපේ මනසට අනුව නිර්මාණය වෙච්ච හේතු ටික. ඒ හේතු ඒ මොහොතේම හට ගන්නවා පෙර හේතුවල බලපෑම මත. හේතු ටික පෙර නොතිබී හට ගන්නවා. අහුත්වා සම්බුතං හොත්වාන භවිස්සති. Not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. මේක තමයි ස්වර්ණමය ප්‍රකාශය බුදුදහමේ. සරල උදාහරණයක් කියන්න. දැන් අපි මෙතන මේකට සම්බ්දයක් කළා කියලා කියමු. දැන් මේ සම්බ්දේ පෙර තිබ සම්බ්දයක් නෙවෙයි. මේ හේතු ටික එකතුවකින් මගේ කන ආදී ඉන්ද්‍රියන් සම්බන්ධ වෙලා මේ මොහොතේ හටගත්තේ මේ සම්බ්දය. පෙර නොතිබී හටගත්ත හේතු නිසා හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි, තවත් වැදගත්ම දේ. හේතු වලින් හටගත් මේ දේ හේතු වලට අයිති නැහැ. මේ සම්බ්දය මේ බාරයකට අයිතිත් නැහැ. මේකට අයිතිත් නැහැ. මගේ කනට අයිතිත් නැහැ. විඥාණයට අයිතිත් නැහැ. වාතයට අයිතිත් නැහැ. අපි විපරිණාමයේ වෙනස් වීම කියලා කියන්නේ මොකද්ද? මේ මයික් එක කැඩිලි බිඳල යනවා, මගේ කන කවදාහරි නොඇසී යනවා. ඒක විපරිණාමය. ඒක චේන්ජින් එක. ඒක තේරුම් ගන්න අමාරු නෑ. බුදුහාඳුරෝ තේරුම් ගත්තේ ඒක නෙවෙයි. ලෙඩවීම, මරණය, මහලු බව කියන එක බුදුහාඳුරෝ අවබෝධ කරගත්තේ කොහේදද? සතර පෙර නිවී දකින්නකොට. ඡන්නමතකින් අහලා දැනගන්නකොට තමයි ඒ විපරිණාමය තේරුම් ගත්තේ. ඒක දැනගත් බෝසතාණන් වහන්සේ සම්බුද්දත්වයට පත් වෙලා ඊළඟට මොකද දේශනා කළේ? පොබ්බේ අනනුසෝතේසු ධම්මේසෝ චක්කෝ මුදපාදි ඥානං මුදපාදි ආදී වශයෙන් මට පෙර නොමෙසෝ දිරෝ ධමයක් පහළුණායි කියලා. එහෙනම් අර ඡන්නමතිකින් දැනගත් විපරිණාමය එන්න බෑ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ මෙන්න මේ හේතු ඇති කල්ලි මේ හට ගන්නවා. හේතු නිරුද්ධ වීමෙන් ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. මේක තමයි බුදුරජාණන් වහන්සේ විවිධ න්‍යායවලින් ලෝකෙට දේශනා කළේ. පස්වක මහණුට මේක දේශනා කළේ යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. ඒ බණහක අස්සජි හාමුදුරුවෝ ගිහිල්ලා සරුත් හාමුදුරුවන්ට දේශනා කළේ ඒ ධම්ම හේතු බව කියලා. මේ මැසේජ් එකම තමයි. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ මේ මැසේජ් එකම තමයි. සබ්බේ සංඛාර අනිච්චා කියන්නේ මේ නිවේදනයම තමයි. බාහ්‍ය දාරුචීරියට එවන් හිතේ බාහ්‍ය සික්කිතම්බං දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති කියලා දේශනා කළේ මේ පණිවිඩයමයි. ඉමස්ස උපාදායි දං උපජ්ජති ඉමස්ස නිරෝධායි දං නිරුද්ධති කියලා දේශනා කරෙත් මේ න්‍යායමයි. විවිධ වචන වලින් ඒ ඕඩියන්ස් එකේ බුද්ධිමත් මනම දේශනා කරා බුදුහාමුදුරුවෝ. නමුත් සිද්ධාන්තයකයි. ඒ කුමන සිද්ධාන්තය ගත්තත් ඒ හැම එකෙන්ම යන හරියට රිදි රේඛාව තමයි අබුත්වා සම්බුතං හොත්වා නබවිසති කියන කාරණේ. පෙර නොතිබේ හට ගන්නවා මේ අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මොකද්ද මේ අත්දැකීම කියලා කියන්නේ? අපි ඇසෙන් රූපයක් දකිනවා නම්, කනෙන් ශබ්දයක් අහනවා නම්, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා නම්, දිවෙන් රසයක් විඳිනවා නම්, කයට පහසක් ලැබෙනවා නම්, හිතට අරමුණක් එනවා නම්, මේ ඇස ආදී ආයතන හයම ලක්ෂණේ මොකද්ද? ඒ හේතු ටික ඔක්කොම ඒ මොහොතේ හටගත්තේ. සම්මුති ලෝකයේ තුල කලින් හදපුවා තියෙනවා, රෙඩිමේඩ් ඒවා තියෙනවා. නමුත් පරමාර්ථ ලෝකයේදී ලෝකෝත්තර සත්‍ය තුල පින්නතනේ රෙඩිමේඩ් ඒවා මොනවා කරන්නේ. ඔබ මේ මොහොතේ ඇහැඩල්වල බලනකොට ඔබට මේක බිත්තියක් පේනවා. ඒ පේන්නේ මේ බිත්තිය තියෙන විදියටම නෙවෙයි. අපේ ඇසෙන් නිර්මාණය කළ දෙන බිත්තියයි ඔබට මේ පේන්නේ. ඔබේ ඇසේ වර්ණ අංගතාවයක් ආවොතින් ඔබට මේ පේන ඔක්කොම වෙනස් වෙනවා. ඔබේ හිත දිනු කළා දිබ්බසෝත ඥානය, දිබ්බචක්කු ඥානය ලබා ගත්තොත් මෙතන ඉන්න මේ 40ට 50ට වඩා පිරිසක් පේන්න ගන්නවා. එතකොට මේ දැන් අපි අත්විඳින්නේ මේ ඇත්තටම තියෙන ලෝකේ නෙවෙයි. එහෙනම් මොන ලෝකයේද? මේ මොහොතේ තමන්ගේ හිතේ අවිද්‍යාව, කර්ම, තෘෂ්ණා ආදී මේ හේතු රාශියක හේතු මත මේ මොහොතේ ඇස නැමැති ආයතනෙ නිර්මාණය කළ දෙන ලෝකයයි මේ දැන් අපට පේන්නේ. ඒ ලෝකයේ එක ආයතනයකින් එක අරමුණක් විතරයි එක මොහොතකට එන්නේ. ඔබට යමක් හිතනකොට දරුව ගැන තමන්ට හිතනවා නම් ඒ වෙලාවේ තමන්ගේ සමස්ත ජීවිතයම තමන්ගේ ළමයා දරුවා. ඔබ ඔබගේ ශරීරය ගැන හිතනකොට ඒ හිතන මොහොතේ සම්පූර්ණ ඔබේ ජීවිතය ශරීරය. ඔබේ අම්මා ගැන සිහි කරනකොට ඔබේ සමස්ත ජීවිතයම අම්මා. ඒ විතරක් නෙවෙයි අපට ඒක මතක් වෙනකොට මොකද හිතේ හටගන්නේ? අපට ඒ අතීත අත්දැකීමට අපි નિરાයාසයෙන් යනවා. ඔබට ඇතැම් විට මියගිය කෙනෙක් මතක් වෙනකොටම ඇස් දෙකෙන් දන්නේම නැහැ කඳුරට ගෙනවනේ. ඇයි එහෙම වෙන්නේ? ඒක මතක් වෙනකොටම අපි හිතන්නේ ඒක බාහිර ඒ විදිහටම තියෙනවා කියලා. ඒ අතීත සිද්ධිය එහෙමම දැන් මේ අවස්ථාවේ රංග දැක්වෙන එකක් වගේ අපි අවිද්‍යාවෙන් ඒක බැස ගන්නවා. අපි දන්නේ නැහැ ඒක නිරුද්ධ වෙනාද කියලා. සරල උදාහරණයක් කියන්නම්. ඔබට පින්තූරයක් දැන් මෙතන ඔක්කොම අයගේ පින්තූරයක් කැමරාවකින් ගහලා ඒක සුද්ධ කළ මම ඔබ යටට දුන්නොත් ඔබ බලන මේ පින්තූරෙනි ඉස්සෙල්ලාම බලන්නේ කවුරු ගැනද? හොඳට ඉන්නවද හිනා වෙලා ඇද වෙලා නැද්ද? ඇස් දෙක පියලාද? ඒක තමයි ඉස්සෙල්ලාම බලන්නේ. තමන් හොඳට ඉන්නවද කියලා. ඒ බලනකොට තමන් තමන්ව හඳුනාගන්නේ කොහොමද? ඔබ කොහමද ඔබේ මුණ හඳුනන්නේ? ඔව් බොහොම දැන් කන්නාඩියෙන් දැකපු මුණ තමයි ඔබ බලන්නේ නේ. එතකොට ඔබ මේ පින්තූරේ බලනකොට හඳුන ගන්නකොට ඔබ මේ බලපු කන්නාඩියේ තාම පින්තූරේ තියෙනවද? පින්තූරේ නැහැ. එහෙනම් කොහෙද තියෙන්නේ පින්තූරේ? මනසේ දිගටමත් තියෙනවද? දිගටමත් නැහැ. ඒ මොහොතට චිත්ත නියාමය අනුව ඒක තමන්ට නිර්මාණය කරගන්න පුළුවන්. ඒකවත් කොහෙවත් එක දිගට හිතේ තැම්පත් වෙලා නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් දිමිදි දෙයක්වත් නෙවෙයි. ඒ පින්තූරේ බලනකොට ඒ මොහොතේ ඒ බාහිර තමන් කලින් දැකපු තැන තිබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබ දැන් දරුව ගැන සිහි කරනකොට ඔබේ වාහනය ගැන ශ්‍රී ලංකාවේ ඔබ හිටිය ගෙදර ඥාතීන් හැම දෙනෙක් ගැන ඔබ සිහි කරනකොට ඔබට මතක් වෙන මොකද්ද එහෙනම්? ඔව් ඒ අන්තිමකම දැකපු අත්දැකීමේ මතකය තමයි සති නමැති චෛතසිකයේ ලක්ෂණයක් විදියට චිත්ත නියාමය ආදී මේ හේතුඵල ධර්මක එකතුවකින් ඒ මොහොතේ ඔබට නිර්මාණය කළ දෙන්නේ. ඒ මොහොතේ නිර්මාණය කළ දෙන වෙලාවේදී ඒක බාහිර ලෝකයේ විදියටම නැහැ. නමුත් අපි අවිද්‍යාව මේක පිළිගන්න සූදානම් නැහැ. යමක් මතක් වෙනකොටම අපි નિરાයාසයෙන්ම ඒ අතීත අත්දැකීම තුල ගිහිල්ලා හිත බැස ගන්නවා. අපට යමක් ඇසෙන් රූපයක් දකිනකොට කනෙන් ශබ්දයක් අහනකොට මේ ආයතන වලින් මුලින්ම හටගන්නේ මොකද්ද? අතීත කර්මයේ විදියට ලැබෙන ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. ඒක අතීත කර්මයේ විපාකයක් මිස ඒක සැපක් දුකක්වත් කියලා කියන්නේ නැහැ. නමුත් ඒ ඇතිවන ශනික අධ්‍යක්ීම එතනම නිරුද වෙනවා. ඊට පස්සේ ඒක මනින්ද්‍රයෙන් අරගෙන අතීත ප්‍රපංචත් එක්ක ගොඩනගාගෙන සංසන්දනය කරලා අපි අලුතෙන් පංච උපාදාන ස්කන්ධයක් නිර්මාණය කරගන්නවා. බාහිර ලෝකයේ ඇත්තයි කියලා දෙයක් ඉක්මනින්ම නිර්මාණය කරගන්නෝ. අන්නේ නිර්මාණය කරගන්න දේ තුළ අපි එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. අපේ සමස්ත ජීවිතෙම යන්නේ මෙන්න මේකෙ. මෙන්න මේක හරියට තේරුම් අරගෙන අසා දැනගත්ත විතරක් නෙවෙයි, ඒ අසා දැනගත්තු දේ සතර සතිපට්ඨානය තුළ සම්පූර්ණ ඉඳගෙන අවධානයෙන් අපි හිටියොත් යමක් සිහි වෙනකොටම දන්නෝ ඒ බාහිර තියෙන දෙයක් නෙවෙයි දැන් සිහි වෙන්නේ, ඒ නිරුද්ධ වෙච්ච එක මනසින් අරගෙන දැන් සිහි කරන්නේ කියලා තමන් අභ්‍යන්තරයේ තමන් අවධානය යොමු කරනවා. යොමු කරපු ගමන්ම බාහිර රූපයක තමන් හිත බැසගන්නේ නැහැ. බැසගත්තේ නැහැ කියන්නේ මොකද්ද? තමන් ජරා මරණ ව්‍යාධි වලින් නිදහස් වුණා කියන එක. ඔබ මෙතන හෙන ශබ්දය මේ මොහොතේ හඬගත් ශබ්දයක හරියට දැක්වුවොත් ඔබ කවදාවත් මේ ශබ්දය අල්ලන්න දුවගෙන එන්නේ නැහැ ඔබ. ඔබ දන්නව මේක මේ මොහොතේම හටගෙන නිරුදුණා කියලා. ඔබට ආයෙ ඕනනම් මේක හේතු දෙක සම්බන්ධ කරලා අහන්න පුළුවන්. නමුත් මේ ශබ්දයට වාසා කරන්නේ ඔබ ඒක ළඟ තියාගන්න, නොවෙනස් වන දෙයක් විදිහට හඳව ගන්න උත්සාහ කරන්නේ, මේකේ යථාර්ථයේ තේරුම අරගෙන උපේක්ෂා සාගත වෙනවා. ආයි තමන්ට අවශ්‍ය නම් සද්දේ නිස්පාදනය කරගන්න පුළුවන්. තමන්ගේ දරුවා දකින කොටම දන්නෝ මේ අත්දැකීම දැන් හටගත්ත එක ඕන්න මට නැවතයි දරුවා බලන්න පුළුවන්. ඒ බලන එක ඊළඟ මොහොතේ ඒ විදිහටම නැහැ කියලා දන්නවා. හරියට තමන් කණ්ණාඩි ළඟට යනවා වගේ කියන අවබෝධය තමන්ට හැම අත්දැකීමකම හටගන්නවා. ඔබ කණ්ණාඩි ළඟට යනකොට ඔබ එන්න කලින් කණ්ණාඩි ඔබ පිළිගන්න සූදානම් හිටියේ නැහැ. ඔබේ පින්තූරය ඔබ යන්න කලින් තිබුණේ නැහැ. ඒක යනවත් එක්කම හේතු ටික නිසා හටගත්තු දෙයක් ඒක. අන්නේ වගේම තමයි අපේ සමස්ත ජීවිතේම අපි ලබන අත්දැකීම් ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ අවබෝධය සඳහා යන කර්මයට බුදුහාමර විශේෂ නමක් දේශනා කළා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හතරවෙනි කර්මය. ඒකට කියනවා අත්ති බික්ඛවේ කම්මං අකන්නසුඛං අකන්නසුඛ විපාකං කියලා. මහණෙනි කර්ම වර්ගයක් තියෙනවා කළුත් නොවන සුදුත් නොවන කර්ම. මෙන්න මේ හේතුඵල ධම අවබෝධ කරගන්න අනිත්‍යතාවය මෙනෙහි කිරීම, ආරසණ්‍ය මාර්ගයේ ගමන් කිරීම නැමැති සංස්කාර රැස් කිරීම, ඒක රැස් කිරීමක් නෙවෙයි, ඒක සසරින් මිදීම සඳහා කරන සාය. මෙන්න මේ අවබෝධය ලැබිච්ච පමණට යතනත්තාගේ තුල සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන බලවත් ප්‍රසාදයක් හටගන්නවා. මොකද ඒ ප්‍රසාදය? ඒ තමයි මේ යථාර්ථය අවබෝධ කර නොගත්තොත්, මේ යථාර්ථයේ ජීවිත අධ්‍යක්ෂයක් ඉදිරියපත් කර නොගත්තොත් තමන්ට අනිවාර්යයෙන්ම තමන්ට ඉන්න ඥාතීන්ගේ ප්‍රමාණයට අඬන්න වෙනවා. ඥාතීන් නැති වුණා තමන්ට කියලා ශරීරයක් තියෙනවා නම් තමන්ට ඒ පමණට තමන්ට දුක් විඳිනවා කියන එක දන්නවා. තමන් ආහාර ගන්නේ hina වෙන්න නෙවෙයි, මේ අනාගතය අඬන්න කඳුළු ටික රැස් කරන්නයි මේ ආහාර ගන්න කියන එක ශ්‍රද්ධාව තුළින් අවබෝධ වෙනවා. මේ අවබෝධය ලැබිච්ච පමණට ඒ තැනැත්තා මොකද කරන්නේ? හැකි තාක් දුරට සතර සතිපට්ඨානය තුළ හික්මෙනවා. කායේ කායන පස්සේ විහෙරති, වේදනාසු වේදන පස්සේ විහෙරති, චිත්තේ චිත්තාන පස්සේ විහෙරති, ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති කියන එක. මෙන්න මේක මාර්ගය යන්න නම් පින්නතුනි අපි බොහෝ විට වර්තමානයේ සතිපට්ඨාන ගැන කතා කරනවා නේද? මයින්ඩ්ෆුල්නස් එක ගැන කතා කරනවා. මේක පින්නතුනි තාම සංකීර්ණ මාතෘකාවක්. මයින්ඩ්ෆුල්නස් එකේ ඊටාම සරල කොටසක් තමයි ලෝකේ අල්ලගෙන ඉන්නේ. බොහෝ දිනක යන වර්තමානයේ ඉන්න කියලානේ. වර්තමානයේ පින්නතුනේ පොඩි ළමයිතුත් ඉන්නේ. වර්තමානයේ සතාසියෝ පවත් ඉන්නේ. එය දුකෙන් නිදහස් වෙලා දින්නේ. වර්තමානය තුල ඉඳීම විතරක් නෙමෙයි බුදුදහමේ සතිපට්ඨානය කියලා කියන ඊට වඩා ගැඹුරු එකක්. බුදුහාමර දේශනා කරනවා සතිපට්ඨානයක් දැනගන්න ඕන. සතිපට්ඨාන භාවනාවක් දැනගන්නට ඕන. සතිපට්ඨාන භාවනා ගාමී මාර්ගයක් දැනගන්න ඕන කියලා. මේ තුනම එකට යන්නේ. ඔබට නම් බලන්න පුළුවන් සංයුත්තනිකායේ සතිපට්ඨාන සංයුත්තේහි විභංග සූත්‍රය බලන්න. සතිපට්ඨානයක් දැනගන්න ඕන. සතිපට්ඨාන භාවනාවක් දැනගන්නට ඕන. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවක් දැනගන්නට ඕන. සතිපට්ඨානය කියලා කියන්නේ කය වේදනා හිත සිතුවිලි ගැන අවධානයෙන් ඉඳීම. අවධානය අව්‍යාස එක. භෞතික රූපය ගැන විතරක් නෙවෙයි. තමන්ගේ කය හාට මෙහාට යන එක ගැන විතරක් නෙවෙයි. ඒක සතිපට්ඨානයේ එකක් විතරයි. ඒක 125ක් විතරයි. තමන්ට එන සැප දුක් ආදී වේදනා ගැන අවධානයෙන් ඉන්නට ඕන. සිත ගැන අවධානයෙන් ඉන්නට ඕන. සිතවිලි ගැන අවධානයෙන් ඉන්නට ඕන. ඒකට කියන සතිපට්ඨානය කියලා. ඊළඟට කියන සතිපට්ඨාන භාවනා කියලා එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සමුදය ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති. මේ කය වේදනා සිත සිතවිලි කියන එක හේතු ඇති කල්ලි හට ගන්න විදිහක් දන්නවා. හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙන ආකාරයක් දැනගන්නවා. ඒකට කියන්නේ සතිපට්ඨාන භාවනාව කියලා. ඊළඟට කියනවා සතිපට්ඨාන භාවනාගාමී මාර්ගය කියලා. ඒ මොකද්ද? ඔව් බොහොම හොඳයි. ඒ තමයි පරිසම්පාද්‍ය අවබෝධ සහිතව චතුරාර්ය සත්‍ය අවබෝධ සහිතව හටගන්නා වූ ආරසංග මාර්ගය. මේකයි ප්‍රතිපදාව කියලා කියන්නේ. මේ තුනම දැනගන්නට ඕන. මේ තුනම ප්‍රධාන මොකද්ද? ප්‍රධාන එක තුන්වෙනි එක ප්‍රතිපදාව. ඒකයි බුදුහම දේශනා කළේ ජානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. ආශ්‍රවයන්ගේ ශේඛීම මම වදාරන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා. මේක පාරට බැහැලා පාර හොයාගෙන යන ගමනක් නෙවෙයි. මේක පාරට බහින කලින් සම්පූර්ණයෙන්ම ගමනාන්තය දක්වාම destination එක දක්වාම හොඳට map එක අතතරන් යන්න ඕන ගමනක් මේක. එහෙම නැත්නම් හරියට වනේ යන්න ගජෝරිය වෙනවා. වනේ කැලේ හැසිරෙන අන්ද වනේ අන්ද ඇදෙක් වගේ වෙනවා. ස්වර්ගගාමී මාර්ගය, මෝක්ෂගාමී මාර්ගය, කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ඉතාම පැහැදිලිව දැනගන්නට ඕන. දුක හටගන්නේ මේ හට ගැනීම නිරුද්ධියම දකින්න නැති නිසා, අනිත්‍යතාවය දන්නේ නැති නිසා කියන එක දන්නෝ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා දන්නවා. යමක් දුක නම් ඒක තමන්ගේ වසඟේ පවත්වා ගන්න බෑ කියන එකක් දන්නවා. මෙන්න මේ අනිත්‍ය දුක අනාත්ම තුනම සුතමේ ඥාණයෙන් දැනගෙන ඒ තුන සමග අරගල කරන්න යන්නේ. ඒ තුන ඒ තුනේ ස්වභාවය දැනගෙන එතන තමන් උපේක්ෂා සාගතව ඉන්නවා. අවබෝධය ලැබිච්ච තරමට එතන තව උපේක්ෂා සාගත වෙනවා. මේ සඳහා පින්වතුනි අපි අඛණ්ඩව අනිත්‍යතාවය ප්‍රගුණ කරන්නට ඕන. ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් මේ හැම ආයතනයක්ම, ඉන්ද්‍රියක්ම, ධාතු, ස්කන්ධ, පරිසම්පාද, නාම රූප ආදී වශයෙන් නැවත නැවතත් මෙව මෙනෙහි කරන්නට ඕන. මෙනෙහි කිරීමේ ආනිසංස විදියට පින්නතුනි, අවිද්‍යා සහගතව සිත් වැල් දුවන ගතියට ගෙන්නේ කඩ වෙනවා. සිතක් හටගත්තොත් අවිද්‍යා සාගතව ඒක මගෙ නාස්තන්න බෑ. ඊටාම වේගයෙන් සිත හටගෙන නිරුද්ධ වෙනවා. මදුපිටික සූත්‍රයේ දැක්වෙන්නේ චක්කුංච පටිච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති සංසංජානාති යම් සංජානාති සංවිතක්කේති. ඔහොම වශයෙන් ගිහිල්ලා ප්‍රපංච දක්වාම අතීත අනාගත තරම වලට ප්‍රපංච හට ගන්න ආකාරය දක්වාම මේක පැහැදිලි කළ දෙනවා. මගේ වේදනාවෙන් නවත්තලා අනේ මං තෘෂ්ණා කරන්නේ නැහැ කියලා අත් දෙක බඳන් ඉන්න බෑ. එහෙනම් මුලින්ම චක්කුන් අසති, රූපන් අසති, චක්කු විඥාන අසති කියන විදියට ඒක නිරුද්ධ වෙන පැත්තට යන්නට ඕන. අවිද්‍යාවම කන්ට්‍රෝල් කරන්නට ඕන. ඒක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අර අවිද්‍යාවෙන් ටික දුරක් යනකොටම නුවණ ඇති කරගෙන ඒකේ ශක්තිය ටිකෙන් ටික අඩු වෙන විදියට සමන් චින්තනය කරන්නට ඕන. මෙහෙම යන ගමනේ ප්‍රතිඵල විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කලක් යනකොට මේකේ තමන්ට ලැබෙන ප්‍රතිඵල ටික ගැන සඳහන් වෙනවා. මජ්ක්‍ධිම නිකාය අවසාන සූත්‍රයේ ඉන්ද්‍රිය වාන සූත්‍රයෙන් මේක පැහැදිලි කරනවා. මේ ප්‍රතිපදාවේ තමන් අඛණ්ඩව ඉන්නකොට ඇතට රූපයක් දැකලා ඒ තුලින් ප්‍රිය අමනාප බවක් ඇති වෙනවා නම් ඒක දුර වෙලා උපේක්ෂාවේ හිත පිහිටවන්නට කොච්චරනම් කාලයක් ගත වෙනවද කියලා. හරියට ඇසිපිය ගහන්න මොහොතකදී ඉක්මනටම ඇසෙන් හටගත් රූපය ගැන ඇතිවන ලෝභ දේස අඩු වෙලා හිත උපේක්ෂාවේ පිහිටනවා. නාසය ආදී සියසු ඉන්ද්‍රියනොත් එහෙම ඒවට ලස්සන උපමා දක්වනවා. නාසයට දක්වන්නේ අර නෙළුම් පතක දිය විඳක් වැටෙනා වගේ කියලා. කනට දැක්වෙන්නේ අසුරු සැනක් ගහන මොහොතක් කියලා. මේ වගේ අනුතර ඉන්ද්‍රිය භාවනා දැක්වෙනවා. ඊට පස්සේ සීක ප්‍රතිපදාව දැක්වෙනවා. සීක පුද්ගලයා ඔහු කොහොමද? සීක පුද්ගලයා ආයසෙන් රූපේ දකිනකොට රාගාදියක් ඇති වුණොත් ඔහු ඉක්මනට බලන මං වගේ තැනැත්තෙකුට මේක ගැලපෙන්නේ නැහැ කියලා ඔහු උපේක්ෂා සාගත වෙනවා. බාහිර ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණය මොකද්ද? ඔහුට ඇසෙන් රූපය දැකලා වන්නම් ප්‍රිය දෙයක් ප්‍රිය විදියට මා මේ මල් ගහ ලස්සනයි කියලා ලස්සනටම බලන්න පුළුවන්. අනේ මේක පරිවෙලා යනවා කියලා ඒක පිළිකුල් විදියට බලන්න පුළුවන්. ඒ පිළිකුල් බව නොපිළිකුල් බව දෙකම දුරකොළවන උපේක්ෂයෙන් බලන්න නම් ඒත් පුළුවන් බලන්න. සම්පූර්ණම තමන් කැමති විදියට තමන්ගේ මනසෙහි පාලනය තමන්ගේ අතට අරන් දෙන්නේ. දෙන්නත් අපේ ජීවිතේට වටිනාකම ලබා දෙන්නේ මෙන්න මේකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඉපදෙච්ච බුද්ධිමත් මිනිසියෙකු විසින් යමක් අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගන්න තියෙන මොකද්ද කියලා. ඒ තමයි පංච උපාදානස්කන්ධය. පෙරපසු නොවේ මේ ස්කන්ධ පංචකයක් හට ගන්නවා කියන කාරණේ තමයි බෞද්ධ අධ්‍යාපනයේ අග්‍රඵලය. මෙලව ඉපදුනා වූ බුද්ධිමත් කෙනෙකු විසින් දුරු කරන්න ඕන නම් තමන්ගේ ප්‍රඥාවෙන් දුරු කර යුතු දේ තමයි අවිද්‍යාව සහ භව තණ්හා කියන කාරණා දෙක. බුද්ධිමත් මිනිසියෙකු විසින් වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන්නේ මොකද්ද? සමත විදර්ශනා දෙක. බුද්ධිමත් මිනිසියෙකු විසින් තම විශිෂ්ටතම ඥානෙ යමක් සාක්ෂාත් කරන්න තියෙනවා නම් ඒ මොකද්ද? ඒ තමයි විද්‍යා විමුක්තිය කියන දෙක. අංගුත්තර නිකාය 4 වෙනි නිපාතයේ අභිඥා සූත්‍රය දැක්වෙන මේකයි. මෙන්න මේ ප්‍රතිපදාව තුළ යම් කෙනෙක් ඉන්නවා නම් අද අපේ මාතෘකාව වෙච්ච අනාථපිණ්ඩික සූත්‍රයෙන් කියන්නේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව දැනුම ඇතුව යම් කෙනෙක් ඉන්නවා නම් ඒ හේතුඵල ධර්මය අවබෝධය නිසාම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි අචල ශ්‍රද්ධාවට පත් වෙනවා. එයා ආර්යකාන්ත සීලයේ පිළිපදිනවා කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ තැනැත්තා බය වෛර දුරු කරපු කෙනෙක් වෙනවා. එයාට බයක්වත් වෛරයක්වත් කෙනෙක් ගැන නැහැ. තමන්ට අනිත් කෙනා ගැන හටගන්නේත් නැහැ. අනිත් කෙනාට තමන් නිසාවත් ඒ බය වෛරය හටගන්නේ නැහැ. ඇයි ඔහු පංචශීලය මත ඉන්න කෙනෙක්? මෙන්න මේ ගමන් මගේ යෑමේ ආනිසංස විදියට බුදුහාම දේශනා කරනවා. ඒ තැනැත්තා අපාගත ලෝකය, ප්‍රේත විශ්ය, ඒ වගේම සතාසිය පාවුන් ඇතිව තිරසංගත ලෝකය, මෙන්න මේ සතර පහෙන් මිදිච්ච කෙනෙක් බවට පත් වෙනවා කියලා. මේක තමයි පිනුතුන කෙනෙකුට ලබන්න පුළුවන් ලොකුම භාග්යය. මේ පරිසම්පද අවබෝධයේ පිහිටලා සතර සතිපට්ඨානෙ නිතරම ඉන්න කෙනාට මොකද වෙන්නේ? මෙන්න මේ අවබෝධය තුළ ඔහු පත් වෙනවා. අනිත් පැත්තෙන් සතර සතිපට්ඨානෙ ඉඳීම තුළ ඔහු සතර ඍද්ධිපාද වැඩෙනවා. ඒ මොනවද? ඡන්ද, චිත්ත, විරය, විමර්ශනා කියන ඍද්ධිපාද වැඩෙනවා. ඒ විතරක් නෙවෙයි සතර සම්‍යක් ප්‍රධාන වැඩෙනවා. නූපං අකුසල් නොඉපදීමට, උපං අකුසල් දුරු කිරීමට, නූපං කුසල් ඉපදීමටත්, උපං කුසල් දියුණු කිරීමටත් දැඩි වීරියක් හට ගන්නවා. ඒ විතරක් නෙවෙයි සද්ධා, විරය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනවා. අනිත් පැත්තෙන් සද්ධා, විරය, සති, සමාධි, ප්‍රඥා කියන බල ධර්ම දියුණු වෙනවා. ඒව තවදුරටත් ශක්තිමත් වෙලා ඒව බොජ්ජංග බවට පත් වෙනවා. සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන බෝධියංග උතර වැඩෙනවා. ඒකේ තවත් අග්‍රම ස්ථානය තමයි මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයේ මාර්ගාංග වඩහත් වෙනවා. අටංග සමන්නාගතෝ සේකෝ, සේක පුද්ගලයන්ග අටයි. දසංග සමන්නාගතෝ වරහා, රහතන් වහන්සේ තමන්ගේ දෙකක් එකතු වෙනවා සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. පින්නතුනි, මේත් එක්කම මේ තැනැත්තාගේ ජීවිතයේහි ඉහළටම ඔහු අඛණ්ඩව මේ ගමන යනවා ගිහිල්ලා. තාම වැදගත් සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ කිංසුකෝපමස් කියලා සූත්‍රය. එක්තරා දොරටුවකින් දූතයව දෙන්නේ පණිවිඩයක් අරගෙන දොරටුවෙන් ඇතුල් වෙලා පාරක් දිගේ ගිහිල්ලා හතර මං හන්දියේ ඉන්න නගර හිමියාට පණිවිඩයක් දීලා ගියපු පාරේ මායන කතාව ගැන කියනවා. හරිද කනින්? ඔව්, කියවල බලන්න. පස්සේ කිංසුකෝපම කියන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. ඒ කියන්නේ මොකන්ද? අපි නිතරම සිහියෙන් නොනේ හිටියොත් අපේ ඇහැට රූපයක් පතිත වෙනකොටම ඒ නිවේදනය අරන් යන්නේ සමති විදර්ශනා නැමැති දූත යෝල විසින්. සතිය නැමැති දොරටු පාලෙන් ඇතුළු වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති පාර දිගේ ගිහිල්ලා නගර මැද නැමැති පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපරින් නිර්මාණය වෙච්ච එතන ළඟ ඉන්න නගර හිමියාට විඥානේ නැමැති නගර හිමියාට දීලා දීපු පාරෙන්ම පිටවෙලා යනවා. දීපු පාරෙන්ම පිටවෙලා ගියොත් හරි. ඇයි මොකද්ද මේ දීපු පාරෙන්ම දීලා පිටත්තර යනවා කියලා කියන්නේ? ඇසෙන් රූපයක් දැක්කනම් ඔහු දන්නවා ඒ රූපය පතිත වෙන්නේ හැට විතරයි, ඒක අල්ලන්න බෑ කියලා ඔහු දන්නවා. ඇහැට එන්නේ වර්ණ රූපේ විතරයි. ඒක ගෝචර වෙන හැටි විතරයි. ශබ්දය කියන එක කනට විතරයි. මේ එකේ කායතන වලින් වෙනස හඳුනා ගන්නවා. අනිත් පැත්තෙන් ගත්තොත් ඔහු දිත්තේ දිට්ටමත්තම් මට්ටමේ ඉන්නවා. උදාහරණයක් කිව්වොත් හරියට අපි වතුර බේසමක අපි මුහුණ යොමු කරවතින් වතුර බේසමේ අපේ මුහුණ අපට පේනවා. ඒ පේන මුහුණ ඔබට පුළුවන් අල්ලන්න. අල්ලන්නේ ගොත මොකද්ද? අහුවෙන්නේ වතුර, අහුවෙන්නේ. ඒ වගේම තමයි ඔබේ දරුවා කියලා මෙහෙන් පේන කෙනා අල්ලන්නේ ගියොත් මොකද අහුවෙන්නේ? අල්ලන්නේ ගියොතින් පුතෙක් නෙවෙයි අහුවෙන්නේ, අල්ලන්නේ ගියාම අහුවෙන සතර මහා භූතර ඔබට. ඒ වගේම මේ වතුර බේසමේ හැට පේන රූපය නාසයට ගඳ සුවඳ බලන්න බෑ. ඒ රූපේ වතුර ගඳ සුවඳ බලන්න පුළුවන්, නමුත් රූපේ ගඳ සුවඳ බලන්න බෑ. ඒ වගේ මේක රස බලන්නත් බෑ, ඒක අල්ලන්නත් බෑ. අන්නේ වගේම තමයි අපේ මේ ස්පර්ශ කරන සාදී ඉන්ද්‍රිය වලින් ගන්න රෝපාදී අරමුණු ස්වභාවයත් ඒකයි. ඒක දන්නේ නැති නිසා තමයි අපි ඇසෙන් දකින රූපේ අල්ලන්නත් පුළුවන්, ඉඹින්නත් පුළුවන්. අර පොඩි කාලේ වගේ බෝලයක් අතර දුන්නාම අපි අල්ලලත් බලනවා, ණයට ගලත් බලනවා, තට්ටු කළත් බලනවා. ඔක්කොම ඉන්ද්‍රිය වලින් බලන්නේ අපි දන්නේ එකම දේ මේ ඔක්කොම වලට නැවුරු වෙනවා කියලා. නමුත් පින්වත්නි, අපට මේ පේන ලෝකයේහි ආයතන 12 ඇස රූපය කන ශබ්දය ආදී මේ ආයතන 12 එක ආයතනයක් විතරයි සංදස්සන වෙන්නේ. එක ආයතනයක් විතරයි තමන්ට බලන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද්ද? ඒ තමයි රූප ආයතනේ විතරයි අපිට බලන්න පුළුවන්. වර්ණ රූපේ විතරයි හැට බලන්න පුළුවන්. ඇහැ බලන්නත් බෑ, කන බලන්නත් බෑ, ශබ්දය බලන්නත් බෑ, නාසය බලන්නත් බෑ, සුවඳ බලන්නත් බෑ, දිව බලන්නත් බෑ, රසය බලන්නත් බෑ, කය බලන්නත් බෑ. බලන් පුදුමයක් කියලා තියෙන කයවත් අපිට බලන්න බෑ. මේ බලනකොට පේන කය නෙමෙයි රූපේ, මේ පේන්නේ හැට පේන රූපේ. කය කියන එක ප්‍රකටවන්නේ මේ ස්පර්ශය තියෙන වෙලාවේ විතරයි. මම මෙතෙන් ඇඟිල්ලෙන් ගහනකොට මගේ සම්පූර්ණ කය මේ ස්ථානේ තියෙනවා. ඒ කයවත්, ඒ පොට්ටබ්බේවත්, ඒ දෙකම බලන්න බෑ. මෙන්න මේකට කියනවා ආයතන කුසලතාවය කියලා. මේක දැක්ක ගමම පින්නතුනි හරියට අර දම් වෙලා කැඩෙලි විසිලා ගියා වගේ ලෝකයේ තියෙන ඇලීම નિરાයාසයෙන්ම නැති වෙනවා. ලෝභය නැති කරන්න කියලා අමුතුවෙන් කරන දෙයක් නැහැ. විද්‍යාව පහළ වෙනකොට, අවිද්‍යාව කියන අන්ධකාරය දුර වෙනකොට ලෝභ දේශ දෙකටයි ඉඩක් නැහැ. එතෙන්ට යනකම් ප්‍රායෝගික උපක්‍රම විදිහට තමයි විතක සංසාර සූත්‍රයේ දැක්වෙන කරුණු පංචශීලය රකින්න, දන් දෙන්න, මෛත්‍රිය වඩන්න, අසෝභාන වඩන්න, ධාතු මනසිකාරය වඩන්න, ඒ ඔක්කොම පිළිතුරු සම්පතකමඩන්. ධාතු මනසිකාරය වැඩුවත් මේ රූප කලාප තත්පරයකට කෝටියක් හදාගෙන යනවා කියලා බැලුවත් ඒ ඔක්කොම සමතේ මිසක් විදර්ශනාව නෙවෙයි. ඇතිවෙච්ච දෙයක නැතිවීම බලනවා නම් ඒක විදර්ශනාව නෙවෙයි. ඒ ඇතිවීමේ හේතු ටිකම බලලා හේතු නිරුද්ධ වීමේ දර්ශනයට හේතු යොමු කිරීමයි විදර්ශනාව කියලා කියන්නේ. බුදුදහමේ තියෙන මූලික කරුණ ටික අපි මේ සඳහන් කළේ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයෙන් ඉඳගෙන හැකිතාක් දුරට සීල සමාධි ප්‍රඥා මේ ආදී ගුණ දහම් වැඩිම. අපි ආද මෙතෙන්දී සත්‍යස් බෝධිපාලසික ධර්මම කතා කළා. 37ම කතා කළා. 37ම කතා කරලා 37ම රකින්න ඕන කියලා කලබල වෙන්න එපා. කරදර වෙන්න එපා. බය වෙන්නත් එපා. බුදුහාමුදුරු කියන්නේ මේ අටක් කරගෙන කියලා. තවත් වෙන කියන්නේ සත්‍ය බොජ්ජංග වඩන කියලා. තවත් වෙන කියන්නේ ආයතන හයේ කුසලතාවය හට ගන්න කියලා. තවත් වෙන කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පහ වඩන්න කියලා. තවත් වෙන කියන්නේ සතර සතිපට්ඨානය වඩන්න කියලා. තවත් වෙන කියන්නේ සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා. තවත් වෙන කියන්නේ සම්පති දර්ශන වඩන්න කියලා. ඊළම බුද්ධිමතුන් කියන්නේ කෙලිම ප්‍රඥා වඩන්න කියලා. මොකද ප්‍රඥාව කියන්නේ සම්දේ ධම්මාන පස්සේ විහෙරති, පය ධම්මාන පස්සේ විහෙරති. හැම මොහොතෙම ස්කන්ධ පංචකයක් හටගත්තා නිරුද්ධ වෙනවා කියලා උපරිම බලන්න පුළුවන් නම් ඒ බලන මොහොත තුළ අපි දුක නිදහස් වෙන්නේ. ඒ සිහි කරන මොහොත තුළ අපි බාහිර රූපයක් තුළ හිත බැසගෙන නැහැ. ඒ බලන මොහොත තුළ අපි මහලු වීම, ලෙඩ වීම, ප්‍රිය විප්‍රයෝග මේ සියල්ලම දුක් වලින් අපි නිදහස් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ අනිත්‍යතාවයෙන් මෙනෙහි කරමින් ඉන්න මොහොතක අපට අවසන් සුසුම් පොදේලා නොනොති. අපි මේ ලෝකයෙන් සමුගත්තොත් හරියටම මේ ස්කන්ධ පංචකයේ සමුදේ බෑ බලන වෙලාවේදී අපිට මොකද වෙන්නේ? අපේ මරණය, රහත් භාවය, පිරිනිවන් පෑමත් කියන මේ තුනම එක විට සිදුවෙන සමසීසී කියන තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ සඳහා අපි මෙතන අපි උපරිම ලෙස අපේ සියලුම ශක්තිය අපි කැප කරන්නට ඕන. ඒකෙන් කියන්නේ අනිත් දේවල් කරන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. අනිත් දේවල් දැනටත් වඩා සාර්ථක වෙනවා තමන් මේ දර්ශනය තුළ ඉන්නවනම්. තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වය ඇතුළු සියලුම දේවල් අකණ්ඩව තමන් බලාපොරොත්තු වුණාටත් වඩා කලින් සිද්ධ වෙනවා මේ සදහම් මඟ තුළ තමන් අප්‍රමාදීව ඉන්නවනම්. අපි මුලින් සඳහන් කළා ධර්මයේ තුළට එන්න නම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න නම් ඔබ පරිත්‍යාග සීලී වෙන්න ඕන, කය වචනය සංවර කරන්න ඕන, සහ මෛත්‍රී සාගත වෙන්න ඕන කියලා අපි මුලින්ම කිව්වා මතකද? ඊට පස්සේ පින්නොතුනේ මේ ලෝකෝත්තර සම්මාදිටියෙන් ප්‍රතිඵල ගන්න නම් තව සුවිශේෂ ගුණාංග ටිකක් තමයි ළඟ තියෙන්න ඕන. ඒ මොනවද? පාලි ලස්සෙන් තමයි සුවච බව, ඇක්ටිව් ලිස්නින් කියන එක, gently spoken කියන එක. You should be gently spoken. ඔබට යමක් ඒත්තු ගන්නන්න පුළුවන් වෙනවා කියලා යමෙක් කියනකොට අහුම්කම් දෙන සූදානම් වෙනවා. ඒක පරිලස් නේ. හැබැයි සුවච භාවය කීකරුකමයි සාමාන්‍ය කෙනෙක් හිතන්න එපායි. ඒක දෙකක් නะ. Active listening කියන එකයි obedience කියන එකයි දෙකක්. කීකරුකම කියලා කියන්නේ වෙන කෙනෙක් කියනහම ඒ කියන විදිහටම කරන එක. බුදුදහමේ කින්කර බව කියන එක ගුණයක් විදිහට සැලකන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේ සාසනේ හිටියම කීකරුම කෙනා අඟුලි මාල. මොකද කළේ? දානණි කරපු දෙන්නේ. මේ සාසනේ අකීකරුම පුද කියලා කවුද? බුදුහාමුදුර. මොයි සත්‍යනාසි. අම්මා තාත්තා කිව්ව ගෙදර ඉන්න කියලා. ඒ කිසිම දෙයක් ඇහුවේ නැහැ. සත් මුලින් ගුරු උරු කිව්වේ වලන් සම්බදය රකින්න කියලා. ඒ ඔක්කොම අභිභාගිය. නමුත් සුවච බව කියන එක යම් කෙනෙක් කෙසේ කෙනෙක් කියනකොට ඒ කියන දේ අහානික ගුණංගයක්. මේක ඉතාම වැදගත් එකක්. ඒක පිළිපඳවල නැද්ද කියන එක තමයි දෙවෙනියට බුද්ධිමත් වෙන්නට ඕන. දෙවෙනි ලක්ෂණය බුද්ධිමත් වෙනවා කියන එක. තුන්වෙනි කාරණය අවංක කියන එක. මොනවාද කාරණා ටික? සුවච බව, active listening, honesty, wisdom. නුවණැති වෙන්න ඕන. මේ තුන තියෙනවා නම් පින්වත්නි අර මුලින් තිනිච්ච අපි කියපු දානීය සිල්වත් බව මෛත්‍රිය නැති වුණා සසර ප්‍රඥා දිනු කරපු කෙනෙක් නම් මේ තුنين සම්පූර්ණයෙන්ම කල්යන මිත්‍රත්වයෙන් ප්‍රයෝජන ගන්නවා. අඟුලිමාල හිම කෙනෙක්. අඟුලිමාල සිල්වත් උනේත් නැහැ. දන්දෙච්ච කෙනෙක් උනේත් නැහැ. මෛත්‍රී සාගත උනේත් නැහැ. නමුත් මේ ගුණාංග තුන ඔහු ළඟ උපරිම තිබ්බා. බුදුහාමර වචන හතරේ කොට කිව්වේ අඟුලිමාල මම නැවතුණා ඔබ නැවතින කියලා. වචන හතරෙන් ගමන් මඟ වෙනස් නොවී නැවතුනේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. හැබැයි තමන් බුද්ධිමත් වෙන්නට ඕන. ආනන්දර පාප කර්මලි වෙන්ගලින ඉන්නටත් ඕන. ආනන්දර කර්ම වෙලා තියෙනවා නිවැරදි කරන්න බෑ මේ ආත්මේ. ඒක විඳලා මෙන්නට ඉන්නට ඕන. ඒ ඉන්නේ හානි සියලුම කර්මයන් මේ ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන්. කියේ සඳහා සියලු මඟ පෙන්වීම් සියලු පහසුකම් බුදු දහම තුළ අපට තියෙනවා. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්න අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට තෙරුවන් සරණින් ශක්තිය ධෛර්යය නිරෝගී භාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අහපු කරුණ වලින් ඔබට ප්‍රශ්න අහන්න තියෙනවද? දැන් අද අපි බුදුදහමේ තියෙන සියලුම මාතෘකා ටික කතා කළානි. සම්පූර්ණ බුදුදහමේ සැකැස්ම ඔබට අර කිව්වා. මේක මතක තියාගෙන ඔබ මෙතනින් ඔබ කොමන දේශකයන් වහන්සේ කෙනෙක් බණක් කිව්වත් ඔබ තේරුම් ගන්න ඕනේ මෙතනින් කොතන කාරණේද කිව්වේ කියන එක. අර සාර්ගගාමි මාර්ගයේ තැනද්ද මේ කිව්වේ? නැත්නම් ලෝකෝත්තර සම්මාදිටිය සංසාර චක්‍රේ නිදහසන එකද්ද මේ කියන්නේ කියලා ඔබ දැක්ෂ වෙන්නට ඕන. හැබැයි ඔබේ දැනුම පෙන්වන්න යන්න එපා නේ. ගැටෙන්න යන්න එපා ඊට පස්සේ අර පැත්තත් කියන්න කියලා එහෙම. එහෙම තර කරන්න යන්න එපා. ඔබ අවංක වෙන්න, නිහතමානී වෙන්න. ඒත් එකම කරණීය මෙත සූත්‍රයේ තියෙන ගුණ ටිකක් ඇති කරගන්නට ඕන. නැත්තම් දුර්ගමනක් යන්න බෑ. ඔබ මොනව කරත් ඔබ ධර්ම මාර්ගේ නම් ඉන්නේ. ඔබ විමුක්ති මාර්ගේ නම් ඉන්නේ. ඔබගේම වහල බලන අවංකය කියන්නේ ඒකයි. මම මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු වෙනවාද, වැඩි වෙනවාද කියලා තමන්ම තමගෙන් අහලා බලන්න. ලොකු දෙයක් නෙමෙයි පින්නතින් තමන් ඇඳුමක් ඇඳක් මේක හිතලා බලන්න. දරුවේ පිස්සුද්‍යාට යවුවත් මේක බලන්න. දරුවෝ ඉස්සෙල්ලාට යවලා හවලේ ඉස්සෙල්ලාලේ අපේ දරුවෝ ඉගෙන ගන්නවා කියලා මාන්න ඇති කරගන්නද මම මේක කරන්නේ කියලා බලන්න. මාන්න ඇති කරගන්න නැති විදියට ඔබට ඒකත් කරන්න පුළුවන් දෙකම ගැටලුවක් නෑ. එක ඉස්සෙල්ලාලේක නේ පුළුවන් නම් මහදීප පහම ඉස්සෙල්ලාල පහකින් ඩොක්ටරේට් කරන් දෙන්න කමන්නේ වරදන්නේ. මේක නෙමෙයි ගැටලුව. ඔබ කරන්නේ හැම දෙයක්ම තෘෂ්ණා දෘෂ්ටි මාන්න නැත්තම් ලෝභ දේශ මොහ අඩු වෙන විදියට සම්පූර්ණ ජීවිතය වෙනස් කරගන්න. මේ පිනතුණු වහන් දහමට නැඹුරු අය, ධර්මඥානෙ තියන අය, පින්වන්ත අය ඔබ දිහා බැලුවම මේක පේනවා. ඉතින් ඒ ගුණාංග හැටි තමා සුදුරට වේගෙන් අපි දිනු කරගන්නට ඕන. ඇයි යවට මේ ලැබෙච්ච මොහොත ඉක්මනින්ම වැයවැල යනවා මේක. කියන්නේ හරියට ගිරි නදී වේගෝපමං යවවනම් කියලා. හරියට කන්දක් මුදුනේ වැක්කරෙන ජල දහරාවක් වගේ අපේ මේ ජීවිතයේ ඉක්මනටම වැය වෙලා මුහුද කරා යනවා, මරණය කරා යනවා. පර්වත හතරක් හතර පැත්තෙන් වේගෙන් සියලුම දේවල් විනාශ කරගෙන මැදට එනවා වගේ අපේ ජීවිතයේ ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්‍රයෝග කියන මේ දේවල් ගත වෙන මොහොතක් පාසා වේගෙන් තමන් වෙත ලං වෙමින් මේ තියෙන. එවැනි ලෝකයක මේ තථාගත දේශිත ශ්‍රී සද්ධර්ම විතරයි අපට රැකවරණේ පින්නතුනේ. තමන්ට ලෝකේ ජය ගන්න නම් මේ විතරයි තමන්ට තියෙන්නේ. ඔබ කොමන සබ්ජෙක්ට් එකකින් කොමන රිසර්ච් එකක් කරත් ඔබ කළ මාසෙ දෙක යනකොට තවත් කෙනෙක් ඊට වඩා දෙතුන් ගුණයකින් ඉස්සරහට ගිහිල්ලා. ධනෙ පැත්තෙන් අපට එහෙම ඉදිරියට යන්න බෑ. නමුත් පුද්ගලයෙක් වශයෙන් අපට ධර්මෙන් ඉදිරියට යන්න පුළුවන් අනිත් සියල්ලක්ම පසු කළා. වටිනාම කෙනෙක් බවට තමන් පත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබ ඉපදිච්ච රට ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තැනට ගෙනියනවා නම් ගෙනියන්න තියෙනත් අපට මේ සද්ධර්ම පණිවිඩයත් එක්කමයි වෙන ශක්තියක් අපිට නැහැ. ඒ ශක්තිය පිණුතුනේ අපට નિરાයාසෙන් තියෙන මොන අභියෝගාවක් ඒ සීලම අභියෝග සම්මිය දෘෂ්ටික බලවේග වලින් යටපත් වෙනවා. කර්ම කරපු අයට කලින් කාටි විපාක විඳින වෙනවා. ඒව වළක්වන්න දේවරුන්ටවත් බෑ, බුදුහාමරන්ට බැරුණේ. විරුඩක කුමාරයා වෙලා මුළු ශාක්‍ය වංශයක් ඝාතනය කරනකොට බුදුහාමරන්ටවත් වළක්වන්න බැරි වුණා. බුදුහාමර තුම්පරක් උත්සාහ කළා. කොසඹැයිතුමාගේ පුතා විරුඩක කුමාරයා ශාක්‍ය වංශයත් එක්ක තිබිට වෛරයක් පිරිමහන්න මුළු ශාක්‍ය වංශය බුදුහාමරගේ ඥාති පරපුරක් ඝාතනය කළා. බුදුහාමර තුන් මතක උත්සාහ කළා. ඊට පස්සේ හතරෙනි මතක බැලුවා, ඇයි මෙහෙම කරන්නේ? උන්වහන්සේ දැක් අතීතයේ මේ පිරිස සාමයුග කරපු කර්මයක් මේ විපාක දෙන්න යන අවස්ථාවක් කියලා. උන්වහන්සේ උපේක්ෂා සංගත හිට වෙන කර්මයක් තිබුණේ. අර අය හොඳට හිත පිහිටුවාගෙන ඒකට කියන අයට සතුරුන්ට විරුද්ධව අවියල් දඩට අරගෙන පරාජය කරන්න තිබුණා. නමුත් උන් ඒක කළේ නැහැ කියලා. අපි බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් අපි මේක කරවතින් බුදුහාමරට අගෞරවයක් කියලා උන් ඒක කළේ නැහැ. ඒ වගේම තමයි පින්වතුනි කෙනෙක් වරදවා හිතන්න පුළුවන් මේක. බෞද්ධ නාමයෙන් පින්වතුනි කිසි දවසක පුද්ගලික තරහ වලට කෙනෙක් දෙයක් කරා වෙන්න පුළුවන්. නමුත් පිරිසක් විදියට බෞද්ධයන් ලෝකෙ කිසි දවසක ආගම හෝ ජාති වෙනුවෙන් අනිත්‍යයේ ලේසවල නැහැ. විශේෂයෙන් ආගම ප්‍රචාරය කිරීමේදී ඒ වරද කළ නැහැ. කොච්චර අපට අසාධාරණ කම වුණත් ඒ නිසාම තමයි පින්වතුනි දිනෙන් දින බුදුදහම ලෝකෙ ව්‍යාප්ත වෙන්නේ. ඒ නිසාම තමයි මේ සීලම බලවේ ගණිත පැත්තට හැරවිලා කිසියම් දවසක මුළු බුදුදහම විසින් ලෝකයටම මේ සාන්තිය ලැබෙනවා කියලා බොහෝ දෙනෙක් කනගාට වාක්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිකම්ම වෙන්නේ නැහැ. අපට උත්සාහයෙන් වැඩ කරන්න වෙනවා ඒකට. දුරදක්නා නුවණකින්, මෛත්‍රියෙන්, ප්‍රඥාවෙන් අවංකව මේ ගමන ඉදිරියට යන්නට ඕන. ඒ බුදුදහමේ ආනිසංසය එක ජාතියකට විතරක් නෙවෙයි, මුළු මනුස්ස ලෝකෙට විතරක් නෙවෙයි, දෙවියන් සහිත ලෝකයාටම මේ බුදුදහමේ සාන්තිය ලබා දෙන්නට අපි කටයුතු කරන්න ඕන. ඒ සඳහා විශේෂයෙන් ශ්‍රී ලංකේයන් විදියට ඔබට ලොකු අයිතියක් තියෙනවා. ඇයි? මේ ථේරවාදී මුල් බුදු සමය රැකගෙන ආරක්ෂා කරලා ග්‍රන්ථාරූඪ කරේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. ලෝකේ බෞද්ධ කටයුතු වලදී කුමන ගැටලු තිබුණත් ශ්‍රී ලාංකික බෞද්ධයන්ට පළවෙනි ස්ථානෙ වෙනවා. ශ්‍රී ලාංකිකයන් නිර්මාණය කරපු බෞද්ධ පොඩිය තමයි ලෝකේ හැමදෙනාම බෞද්ධ පොඩිය විදිහට පිළිගන්නේ. අද ශ්‍රී ලංකාවේ වචනයක් ඇච්ච වෙසක් කියන වචනේ තමයි වෙසක් ඩේ කියලා ලෝකෙටම ගියේ. එන්සයික්ලෝපීඩියාවට ඩික්ෂනරි වලට ගියේ වෙසක් කියන සිංහල පදේ. ඇමරිකාවේට ආපු ඉන්දුනීසියාන කෙනෙක් වේවා, වියට්නාම් කෙනෙක් වේවා, ජපාන් කෙනෙක් වේවා, කවුරුත් ඇමරිකාවේ ඔක්කොම රටවල බෞද්ධයෙක් එක්තැනකට රැස් වෙලා වෙසක් උත්සවය සමරනවා. ධම්මකායිකල ස්ථානයක් තියෙනවා. එතෙන්දී සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් නිර්මාණය කරපු බෞද්ධ කොඩි යටතේ වෙසක් ඩේ කියන බෝඩ් එක ගහලා තමයි බෞද්ධ උත්සවය සමරන්නේ. ඒ සඳහා අපි අතීත මෞදමාපියන් ලොකු පරිත්‍යාගයක් කළා. වැවමන පූජා කළා විතරක් නෙවෙයි, පන්සල් හැදුවා විතරක් නෙවෙයි, තමන්ට ලැබෙන දරුවන්ගෙන් ලස්සනම පින්වන්තම බුද්ධිමත්ම දරුවා සාසනෙට පූජා කළා. එහෙම පරිත්‍යාග කළා ඉතුරු කරපු දහමක් තමයි අද මේ මුළු ලෝකෙම තේරවාදී මුළු බුදු සමය දෙල් තියෙන. ඒ නිසායි අභිමානය අපිට තියෙනවා. ඒ අභිමානය ඔබට තියෙනවා. ඒක කවදාවත් නැති කරගන්න එපා. ඔබටත් කරන්න පුළුවන් උපරිම පරිත්‍යාගය මේ තේරවල විමෙන් කරන්න. ඒ ආශිර්වාදය නිසාම මේ දහමත් ලෝකේ බොහෝ කලක් යනවා. ඔබටත් ඒ ඥානි සංසය, ඔබේ දරුවන්ට ඒකේ ප්‍රතිඵල ආශිර්වාදය ලැබෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න දිනෙන් දින ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි, අද අපේ තේරවාදී මුළු බුදු සමයන ප්‍රධාන මාතෘකා සියල්ලම වගේ අපි ආවරණය කළා. සතර සතිපට්ඨානිය, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍යපොඥංග, අරහත් මාර්ගය, ත්‍රිලක්ෂණය, පරිසම්පාදය, ඒ වගේම කුසල කුසල විපාක පිළිබඳව කර්මය, මේ සියලුම ප්‍රධාන මාතෘකා ටික අපි ආවරණය කළා. ඒකෙම දිගුවක් තමයි සූවිසි ප්‍රත්‍ය කියලා අභිධර්මයේදී පဋාණ ප්‍රකරණේ පරිසම්පාද කරුණුම තව විස්තරාත්මකව දැක්වෙන්නේ. හොඳයි පින්වත්නි, ඔබ මේ ධම්ම හොඳට තේරුම් අරගෙන ඔබේ මතු පරිපරට මේ ධම්ම උප්පරිම ලෙස දෙන්නට උත්සාහ කරන්න. මේක තමයි ඔබේ ජීවිතේ ලබා දෙන ලොකුම වටිනාකම. මේ උතුම් සිංහමනානි සංසෙන් අපනමින් මියගිය ඥාතිහුද මේ පිණින් සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරනවා. මේ උතුම් පින් හැමනිසංසෙන් දෙවිනුත් මේ පින් අනුමෝදන්ව මුළු ලෝකයක් සම්බුද්ධ ශාසනයත් දෙවියන් විසින් ආරක්ෂා කර දෙනු ලබත්වා කියලා අපි දෙවියන්ටත් ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින් පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින් පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේ ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින් පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. රැස්කරගත් සියලු කුණ ධර්මයන් ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලවසින් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. දිනෙන් දින සතුටින් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමක් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛාං භයං පන්තාච නිම්භයං සෝකං පන්තාච නිස්සෝකාං වන්තු සම්මේපි පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොරින් තැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනකටම තෙරුවන් සරණයි.